හොඳයි, තෙරුවන් සරණයි හැම දිනාටම. හැම දිනාමත්ම ඉතාම ගෞරවයෙන් අපි අද දවසේදීත් පිළිගන්නවා සතියේ දිනහනි කරන ධර්ම සාකච්ඡාවට. අද සතියේ සිකුරාදා දවසයි, අප්‍රේල් මාසයේ 21 වෙනිදා සුපුරුදු ආකාරයෙන් නම් අද තියෙන රතන සූත්‍ර දේශනාව පූජ්‍යපාද දෙවිතුමා ඥානාලම කුසලන් වහන්සේ සමග එකතු වෙලා කරන්න. උන්වහන්සේට පණිවිඩයක් අපි ඇහිවත් උන්වහන්සේ සම්බන්ධ කරගන්න බැරි වුණා. එසේ නමුත් අපි සුපුරුදු විදිහට ධර්ම සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඉතින් අද සාකච්ඡාවට අපි මාතෘකා කරගන්නවා කියන්නේ අලුතෙන් මාතෘකාවක් වෙනවට වඩා අපි මේ දින කිහිපය තුළ හිටපු තැනින්ම කතා කරන්න කියලා හිතුවා. අපි පසුගිය දිනක සූත්‍ර දේශනාවක් කරන සාකච්ඡා කරා, මම හිතන්නේ පුබ්බ සූත්‍රය කියලා නේද, අංගහලවද දවසේදී. ඒ සූත්‍රය තුළදී අපි ආස්වාද, ආදීනව සහ නිස්සරණ කියන කොටස් ගැන අපි අවධානය යොමු කළා. ඒ නිසා අපි දැන් මතකයේ අලුත් වෙලා තියෙනවා මේ සංසාර ගමන යන්නේම මේ ආස්වාදයන් හොයාගෙන යන කතාවින්ද කියලා. මේක ධර්මයෙන් මෙහෙම නම් බණ දේශනා වලින් ඔබට ගිහිල්ලා අද කතා කරමු කියලා මම හිතුණා. මම චිත්‍ර මාත්මීතයමත් මතක් කරා මේ සිමිති මාත්මීතයම මේ අපි මේ පැරණි පාලයක් තිස්සේ මේකට කල්පනා කරන කතා කරන එක දින්න කට්ටිය ඉන්නේ මේ කුමාරි කාන්ති මාත්මීතයම. ඉතින් මේ අපිට මෙච්චර කතා කරලා අවුරුදු 15ක් විතර තවත් ඉදිරියට කතා කරයි අපිට. ඉතින් අපි දිහා බලනකොට තාමත් මේ ආස්වාදයන් කරා අපිට යන ආස්වාදයන් හොයාගෙන යන ගතියක් තියෙනව නේද? තියෙනවද? අපිට ඒ වෙලාව අදිනව දකින්න විදිහ අපි යම් යම් වෙනස්කම් ඇති කරගන්න ඕනද? ආදි වශයෙන් ටිකක් බලමු කියලා. ඉතින් ඒක මම යෝජනා කරනකොට ශ්‍රීමති මහත්මිය මතක් කරා, එතුමියට ඊයේ කියවන අවස්ථාවක් ලැබිලා තියෙනවා කිසියම් ධම්ම පොතක්. ඉතින් එතුමියට මං කියව එහෙනම් අපිට ඒකෙන් කාරණාව දෙකක් ඉස්මතු කරන්නක සාකච්ඡා පටන් ගන්න කියලා. ඉතින් මම මේ අනුව ඉතාම ගෞරවයෙන් ශ්‍රීමති මහත්මියට ආරාධනා කරනවා අපිට ඒ අනුව සාකච්ඡාවට ආරම්භය ලබා දෙන්න. කල්‍යාණ මිතුන් තේරි ඒ ඔස්සේ අපිට අවිවෘත මනසින් විවෘතව කතා කරන්න පුළුවන් කිසියම් මාතෘකාවකටම කොටු නොවි එකම මාතෘකාවක් තියෙනවා නම් ඒ මාතෘකාව තමයි අපිට අපි වෙනස් වෙන්න පුළුවන් කොහොමද මේ දැන් ඉන්න මට වඩා හෙට දවසේ මොහොතක් හෝ පොඩ්ඩක් හෝ මේ ගමට උපකාර වෙන විදිහට මා විසින් වෙනස් විය යුත්තේ කොහොමද? හොඳයි ශ්‍රීමති මහත්මිය. සම දිනාතුන කෙරුවන් සරණයි. ඇත්තටම මම ඊයේ කියෙව්වේ මේ කිරිබත්ව ඥානানন্দ ස්වාමීන් වහන්සේ පරිවර්තනය කරපු නෙක්ටික් ප්‍රකරණය කියන එක ඒක අසිරිමත් පොත් වහන්සේ කියලා මේ ඒ මහා මෙුණා පොත් පොතක් වශයෙන් මුද්‍රණය කරලා තියෙනවා. ඒකේ නෙත්‍ත්‍ ප්‍රකරණේ ඒ හාර කියලා පැහැදිලි කරන ධර්මයේ පැහැදිලි කරන කොටසක් තමයි මම කියෙව්වේ. ඒකේ විශේෂයෙන් මට වැඩි කියවන්න හම්බුනේ නැහැ. ඒකේ පදස්ථාන හාර විභංග කියන කොටස තමයි පොඩ්ඩක් කියෙව්වේ. ඒකෙදි කියවෙනවා සංහාව ගැන, ඒ ආස්වාදයේ ආදීනව නිස්සරණ ගැන කරුණු ටිකක් තියෙනවා. ඒ ටික තමයි මම දැනගත්තේ. ඉතින් එතකොට ආශ්වාදයේ කියන එක හඳුන්වලා තියෙනවා ප්‍රියමනාප රූප ආදිය මේ භූමි තුනේම කාම රූප අරූප කියන භූමි තුනේම තියෙන වස්තුකාමයට කැමති සත්වයින්ට ඒ වස්තුකාමය ලැබෙනවා නම් ඒ වස්තුකාමය ලැබීම ගැන සතුටු වෙනවා. එතකොට ඒ ලැබෙන වස්තුව කෙරෙහි තියෙන කාමය ගැන සතුටු වෙන එක තමයි ආස්වාදයේ කියලා ඒකේ පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට ආදීනව වශයෙන් කියනවා ඒ වස්තුකාමය නිසා ඇතිවන තෘෂ්ණාවක් කියනවා. නමුත් ඒ තෘෂ්ණාව තමන් තුළ තිබුණාට අර මේ විපල්ලාංශ වලින් ඒව අරන් තියෙන්නේ සුභ නිත්‍ය සුභ සුඛ ආත්ම වශයෙන් එහෙම කළාට ඒවා විපරිණාමයටපත් වෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම තත්ත්වයට යනවා. ඒ නිසා ඒ තමන් කැමති දේ කැමති පරිදි තබා ගන්න බැරි නිසා ඒ වස්තුකාමයන්ගේ පිරිහීම දැක්කහම ඒකෙන් පෙළෙනවා. ඒක නිසා තමයි ඒක ආදීනවයක් වෙන්නේ කියලා පැහැදිලි කරලා තියෙනවා. එතකොට නිස්සරණේ කියන එක කියනවා ඒකට උදාහරණයක් දෙනවා. ජීවත් වෙන්න කැමති පුරුෂයෙක් තමා සර්පේකියේ හිත පැගින් යනවා නම් ඒකෙන් ඉක්මනින් කකුල ඇදලා ගන්නවා වගේ වස්තුකාම ක්ලේශකාම දුරු කරන්න ඒ යම්කිසි උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී කෙනෙක් ඒ තෘෂ්ණාව දුරු කරන්න ගන්න පියවරවලට තමයි නිස්සරණේ කියලා කියන්නේ. එතකොට නිවන් අරමුණු කළා මාර්ගඥානෙම කෘෂ්ණාව දුරලීම නිස්සරණයයි කියලා කියනවා. චතුරෝග තරණය කරලා අනුපාදිතේෂෝ පිරිනම් තෑම නිස්සරණයයි කියලා. ඒ ආකාරයක නිස්සරණය පැහැදිලි කරලා කියනවා. එතකොට ආස්වාදය ආදීනමේ නිස්සරණේ කියන පංචකාම ගුණ කෙරෙහි කියන ආස්වාද ආදීනම නිස්සරණ කියන එක ඒ ආකාරයට පැහැදිලි කරලා කියනවා. ඉතින් අපි ඒ ටික තමයි අද සාකච්ඡාවට ගන්න හදන්නේ. මේ මම මූලික ආරම්භයක් ලබා දුන්නා. සිත රාජපක්ෂ මහත්මිය ඔබතුමියට පුළුවන් ද ඒ ගැන අපිට තව ටිකක් කතා කරලා තෙරුවන් සරණයි. දැන් කන්නේ හැමදේම තමයි. අපිට දැනගත්තේ කොටස සේවක මහත්මිය කියලා දුන්නානේ. අපි ටිකක් බැලුවෙන්නේ අපේ ජීවිතේ මේක සිද්ධ වෙනවා. අපි ඒක දැකලා තියෙනවාද කියලා මම හිතන්නේ ඒක තමයි අපිට නිවනට අවශ්‍ය වෙන්නේ. මොකද නිවන තියෙන්නේ අපි ළඟනේ. මේ දැන් මේ මොහොතේ අපිට නිවන ඕන. හෙටත් නෙමෙයි, ඊයේත් නෙමෙයි. මේ මොහොතේ අවශ්‍ය නිවන හිත මේ මොහොතේ අපි මේ දෙ අපේ යටින් කෙරෙනවද කියන එක අපි දකින්න ඕනේ. ඒකෙන් තමයි අපේ නිවන කියන එක අපිට මේ මොහොත ලබා ගැනීම පුළුවන්කමක් වෙන්නේ කියලා තමයි දැන් තේරුම් ගන්න තියෙන්නේ. අපි මේ විදිහට හිතුවොත් දැන් එතුණේ කිව්ව මේ දේවල් සිද්ධ වෙනකොට මේ ආස්වාදය ඇති වෙන්නේ මේවා මේ මම ඇත්තම වැරදි නම් සේවති මාසේ නිවැරදි කරන්න මේවා මේ අපි ඇත්තටම අල්ලගන්නේ නැහැ මම මගේ කියලා ගැනීම නිසා දේවල් සිදුවෙන දේවල් හැම එකම මමයි මගේ මගේ ආත්මයයි කියලා අල්ලගන්නේ නැහැ මේක සිද්ධ වෙන්නේ කියලා ඒක සංකේතනාදී ඇත්තටම දේශනා කරපු සේවති මාසේ සූත්‍රයක් මම අද උදේ කීව කාලකාරම සූත්‍රය අපේ අතිගෞරවනීය පටිකුරුලේ හාමුදුරුවන්ටම ලැබියු පොත උනාසි බොහෝම ලස්සනට කියන මේක මේ මෙහෙම දැනගත්තට මදි මේක සමන්විතල සිද්ධ වෙන්නේ දකින්න උත්සාහ කරන්න කියලා. ඉතින් එහෙම උත්සාහයක යෙදෙනකොට අපිට තේරෙනවා මේ මේකෙන් මෙලෙස කුච්චයක් නැහැ. මේ ධර්මතාවයෙන් තමයි මේ දේවල් යම් කිසි දෙයක් මගේ මනස තුළ මම කියපුවත් කුච්චලේ මනස තුළ සිදුවෙනවද එවැනිම ආකාරයෙන් තවත් කෙනෙකුගේ මනස තුළ සිදුවෙනවා. නමුත් අර අපි මුලින් ග්‍රහණය කරගත්ත දේවල් උට අපි අනුස්සය කියලා කියන්නේ ඒවා උඩ තමයි අපි දැන් මේ මොහොතේ ඇතුල් වෙන ඒවා වර්ග කරන්න ගන්න හොඳයි නරකයි කියලා. ඒ හොඳයි නරකයි කියලා ගැනීම නිසාම තමයි අපිට දුක සසත් වෙන්නේ. උන්වහන්සේ කියන්නේ මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා තමයි අපිට දකින්න උත්සාහය දෙන්නේ. ඒ වගේම මේ දේවල් අපි නිත්‍ය වශයෙන් ගත්ත කොටටි. දැන් අපි කිව්වේ කිව්වොතින් අපිට අපි බොහොම සද තැනකින් ගත්තොත් ඒක තේරුම් ගන්න අපහසු වෙනකොට ළමයි ගැන හිම ගත්තාම අපේ බැඳීම වැඩි නිසා අපිට ඒක අඩු කරන්න කියනකොට නිකන් ඇඟෙන් කෑල්ලක් යනවා වගේ දැනේ. ඒක නිසා මම හුඟක් කියලාට හසනේ ළමයි ගන්න උදාහරණයට ඒත් නිකන් අපි හිතන බැලුවොත් මේ මොනාද තථාගතයන් වහන්සේ කිව්වේ මේ හැම දෙයක්ම හේතු ප්‍රත්‍ය නැති වෙයි. හේතු ප්‍රත්‍ය නැති වෙන බව නොදකින තාක් අපි ඇති වෙන දේවල් ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා කියන එක විකට අරගෙන ඒ විතරක් නෙමෙයි ඒක මගේ කරගන්නවා මම කරගන්න තැන ඉඳලා එතනින් තමයි ඒක වෙනස් වෙනකොට දැන් කිරිති මහත්මිය කියන්නේ දැන් ළමයා කියලා ගත්ත මගේ කියලා ගත්ත මගේ දුව මගේ පුතා ගත්ත අර ළමයට අපේ කියක් හැදෙනකොට උනස් ගන්නකොට හෙන්දිරිස්සා හැදෙනකොට මොන මට හරි අමාරුයි. ඉතින් ඒ වගේ අපි ගත්ත තමයි ඒක දැනෙන්නේ. ඉතින් ළමයා කරන්න කියනවනේ මේකම. නමුත් ඒක තේරුම් ගත්තාම ඒ සිද්ධ වෙන්නේ මොකද්ද? ඊළඟට උනන්සි කියනවා මේ හැමදේම හේතු ප්‍රත්‍ය වෙනවා කියලා බලන්න කියනවා. සමහර ක්ලාස් එකකට ටිකක් අමාරුත් වෙනවා. එහෙමනම් හුඟක්ම පොන්සි කරපු තැනකින් නැති අපිට දෙනවා නේද? මේ බලන්න පංච උපාදානස්කන්ධයේ හේතු ප්‍රත්‍ය නැති වෙන හැටි. රූප හේතු ප්‍රත්‍ය නැති වෙනවා. හේතු ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා. වේදනාව හේතු ප්‍රත්‍ය නැති වෙනවා. හේතු ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා. සංඥාව සේවා කියනවා සංස්කරණය සේවා කියනවා. එහෙමනම් විඥානේ විඥාණයට වෙනසක් තියෙන්නේ බෑ අපි දන්න විඥාණය හට ගන්න කොහොමද කියලා. රූප දෙකක් ඇතිවෙනකොට එකතු වෙනකොට එතන උපදිනවා. චක්කු විඥාණය, සෝත විඥාණය ආදී වශයෙන්. ඒවයි ඉවත් වෙන්නේ වචිනකොට මෙතන නැති වෙනවා. නමුත් අපිට නැති වෙන සිද්ධ වෙන්නේ අපි දකින්නේ ඇති වෙන විතරයි. සමුදය දැකලා සමුදය අල්ලනවා. ඒ අල්ලගෙන කරන ගොඩ නැගීමක තමයි මේ දුක සකස් වෙන්නේ කියන එක මම ඉතිමසේ හිතනවා. අපි තුලින් දැක්කොත් මේ මොහොතේ සිදු වෙන හැටි අපිට නෙවෙයි ඉතර දුර වෙන එකක් නෑ කියලා. පෙරවන් සර්ණයි. බොහොමකින් සුත්‍රාජවත් මහත්මිය මේ කල්යාණ මිත්‍රෙන්ට එකතු වෙන්න පුළුවන් තවත් කරුණ එකතු කරන්න. එතකොට අපි මේ විදිහට ආස්වාද ආදී නම් එහෙම නැත්නම් කාම වස්තුන් ගැන ඒ විදිහට බලන්න පුරුදු වෙනවා නම් එදිනදා ජීවිතයේ අර වර්තමානයේ එතුමි අවධාරණය කළා කිව්වා අතීතයේ නෙමෙයි නිවන් දකින්නේ අනාගතයේ නෙමෙයි වර්තමානයේ කියලා. ඒ ආකාරයට හිතන එක තමයි අපිට අද දවසේ කළ යුතු කියන අදහසයි මට ආවේ. මේ අපි ආරාධනා කරමු කල්යාණ මිත්‍රෙන්ට කාන්ති මහත්මිය ඔබතුමියත් අපිට කරුණ ඉදිරිපත් කරනවා නම් බොහොමකින්. දෙවන සරණයි කල්යාණ මිත්‍ර හැමදෙනාට මේ උත්තරේ දන්නානේ මම එච්චර කරුණු ගල්පල කියන දක්ෂකම් කියන්නේ නැහැ. ඒ වුණාට මම මේ පහුගිය දවස්වල මගේ අත්දැකීමක් කියනවා. මට කවන්නයි කියන්නේ මේ ඉතින් ඉන්න කල්යාණ මිත්‍රත් එක්ක සාකච්ඡා කරා. මේ පහුගිය ස්කූල් හොලිඩේ එකේ මගේ ගෑනුචරල හතර දෙනා ඇවිල්ලා හිටියා. ඉන්නකොට ඒ අවුරුදු 10ක් වෙන ලොකු පුතාගේ ළමයා මෙන් මන් නෑවා ඔයා මොකද්ද දැන් මේ ස්කූල් හොලිඩේ එකට කරන්නේ කියලා. එතකොට කෝ අපි යනවා පොද බස් ගන්න මොනවාරි කියලා තැනක් කියලා. මම ඒක කිසිම මොනවද කරන්නේ කියලා. අදයන් පායක කිසිම යනවා. එතකොට මම ඉතින් මට ඒක හිතට එක්ක පාවට මාවා පල් කියන එක. ඒ කියන්නේ මේ ළමයි ඉතින් මගේ ළමයා බුද්ධාගම නෙවෙයි නැත්නම් මේ බුද්ධාගම නෙවෙයි කියලා ආවා. හැබැයි මම ඒ වෙලාවේ වචනයක්වත් ඒ ළමයට කිව්වේ නැහැ. මගේ හිත දිහා බැලුවා. මම ඉස්සෙල්ලම බැලුවා අයිමට ඒකට ෂොක් වුණා. මගේ ඉස්සර ගැන පුරස්සා. ඊට පස්සේ හිතුණා කොහොමද මගේ එන්නේ? එයාගේ කර්මාන්ත රූපේ එයා වෙනස් මම මේ ළමයි දහම් පාසල් ගෙන් හෙල්ලා මම අම්මා හිතට පුත්තාරයන් පස්සේ කරද්දී මේ මෙයාලා වෙනස් වෙනවා. මේ කර්මාන්ත රූපේ වලට ලැබිච්ච දේ. මම මේකට මොනවත් කියන්න ඕනේ නැහැ. මම මේව අහන්න ඕනේ නැහැ. කියලා කොහෙද මගේ වෙන්නේ කියලා මට බැලුවහම ඇත්තටම රාත්‍රි ශක්තියක සෑහෙන දුරට සෑහෙන දෙයක් සම්පූර්ණයෙන්ම මට නැති වුණා. ඉතින් මම අල්ලගත්තා නම් මම මේ ධර්ම වාග්යන මගේ කියලා අපි මේ ළමයි එහෙම වින්න ඕනේ මගේ ගෑනුත් මම හිතන මම ලොකු මේ දුකකටපත් වෙනවා. නමුත් මේ මම කියන්නේ මම එහෙම හිතුවහම මට යයිසි නේ එයා කර්මාරෝපේ මේ කරේ මට ඇවිල්ලා ඉන්නේ ඊළඟට මට ඒ වගේ ඕන කරන්න ඇවිල්ලා ඉතින් එයා කර්මාරෝපේ වෙනස් ආගමක් කියලා නේද එයා වටමාළු බාණ්ඩය කියත් එකයි මට ඒක නවත්තන්නේ නැහැ. මට නවත්තන්න ඕන කියලා මම හිතුවා නම් තමයි මට ඒක තියෙන්නේ මගේ කියලා ගත්තා. මට ඒ තීරණය සම්පූර්ණයෙන්ම අයින් වෙන්න සිතුනා තමයි නෙවෙයි මට ඒ ගැන අහන්නවත් අවශ්‍යතාවයක් ඇති වෙනවා. මේ වෙනකිරුත් මම ඇහුවෙත් නෑ. හැබැයි මට පස්සේ මගේ යාළුවෙක්ට කිව්වානේ මේ වගේ පුතත් ඇවිල්ලා හිටියා මල ගෙදර. මොකද යාළුවා හොඳම යාළුවෙක්ද අම්මා හදිස්සියේ නිරසන්නේ හිටින් නැති වුණා. නමුත් ඒ ගමන එතකොට යන්න වෙලා නැහැ කියන එක මම දන්නේ. එහෙමවත් මට අහන්න අවශ්‍යතාවයක් වෙනවා. මම අන්නේ ඒ විදිහට. එදිනෙදා මම ජීවිතේ ඒ වගේ මොහොතින දේවල් වලදී දැන් වස්තුක මගේ කියලා එයා ගත්තා නම් ඒ කාමයේ අත්වස්තුකාමයේ වශයෙන් එයා ගත්තා නම් මට අනිවාර්යයෙන්ම මට ප්‍රේෂකාමය කියලා මම නිකන් අහක යන මේකට දුක් විඳිනවා. මම හැමදාම මගේ ඉස්සරේ වාගේ වෙලහට ගන්න ඉතින් මගේ ළඟ තියෙන හොස්මිට යනවත් එක්ක මේ අය මගේ කියන ගැටේ මුතුන් විතරයි තව බලද්ද මට කෝල් කරන්නේ. එහෙම හිතනත් එක්ක ඒක තමයි මට අධ්‍යක්ෂකකින් වගේ මම සදේවල් දිහා බලන්නේ හුස්කලාවට වර්තමාන මම මගේ ළඟ තින්දිනා සංසාරේ තින්දිනාම වෙනත් ආගම් වල ඉන්නේ. එකෙක් නම් අපිට ආගමකට යන කාටක් නැහැ. අර එක්ක යන අයගේ ආගම මොකද්ද කියලා මම දන්නේ නැහැ. මම හොයන්නේ නෑ. නමුත් දැන් මේ අවුරුදු 13ක් 14ක් වෙනවා. ළමයි හතරගෙන මගේ ළඟ සාවත් මම හන්දරට සර්තන ඒ කට්ටියවත් ඒ කට්ටියක් හන්දරට ගන්නවා. මම කිසිම නෙවෙයි බදාගෙන නැහැ කියන එක මේ වෙලාවට මගේ යොකම කරනවා කියන හැඟීමක් මගේ විශ්වාසයට තියෙනවා. ඊට වැඩි කතාවක් ඊට වැඩි දේවල් හොයන්නේ ඊට වැඩි අඟිලි ගහන්න ඒවා නැති වෙලා තියෙන්නේ. මේ ධර්ම මාර්ගයන්ට මල්ලක් දෙන්නව තමයි අධ්‍යාත්මිකව ඒක කියන තත්ත්වය. ඒක මම කැමතියි මගේ මේ කල්යාණ මිත්‍රෙක් සේවය කරන්න මම එහෙමයි ධර්මයේ තුලින් මේ ඉන්නේ කියන එක අනිත්‍යත් මට කිසිම අවස්ථාවක් කිසිෙන්නේ මම අර බුවා සෙසෙන්සන් කාලෙක අද්දීලවත් ඔයාලා ප්‍රසන්න තුනිකන් කියලා අහන්නේ නැහැ මම මේ චින්තනාවේ ඉන්නේ. ඔයාලගේ වෙනාට ඔයාලා අමම අපි එන්නද අම්මට පන්සල් ප්‍රෝග්‍රෑම් තියෙනවද ඒවට මට හරි එක්සපෝස් කරන්න එන්නද කියලා අහුවත් විතර ඕකේ කියන මැසේජ් වතුර දෙක විතරයි මම ගහන්නේ. ඒකත් මට ඉන්න පුළුවන් වෙනවා කියන්නේ මේ කතාවේ කියන අංශෙදි කරන්නේ නිසා. ඒ දෙක තමයි ස්වින්සින් මහත්තයා මට ෂෙයා කරන්න පුළුවන් මම ඉතින් වෙනව එනේ ඒවත් කියන්න මට එක්කරන් දන්නේ නැහැ මම අරත්. සර්වන් සරණ තරන්තරමයි බොහොම අපින් ඇත්තම නොවැල්ම ගැන එදිනදා ජීවිතයේදී කටයුතු කරන ආකාරය ගැන වගේ පැහැදිලි වුණේ. මේ හොඳයි කාන්ති මහත්මිය බොහොමකින් අපිට අදහස් දැක්වුවට. මම මේ ආරාධනා කරන වසන්ත මහත්මිය ඔබතුමාට පුළුවන් ද අපි අද පටන් ගත්තු මාතෘකාව ගැන අදහස් හරි පැහැදිලි කිරීමක් කරන්න. තරන්තර හොඳමයි. තරුවන් සරණයි සිදු දෙනාටම මම හරි මම දැනුත් එකක් කියන්න මම උත්සාහ කරනවා ඉගෙන ගන්න දෙයක්. ඇත්තටම අපි දැන් ඔය ආදී අපි දැන් වකල් දෙයක් වස්තු කාමයේ කියලා කියනවා. අපි සංහාව කරනවා කියලා කියනවා. එතකොට ඉතින් සංහාව නැති කර ගන්න වෙන නිසා අපි පුඩි කාලේ ඉඳන් අපි ඇහිලා තියෙනවානේ අපේ මගේ අම්මත් ඇත්තටම කාන්ති මහත්මිය වගේම ලස්සනට ඔයගේ දේවල් අපි පිළිකාරෙත් කියනවා. මේ මගේ හැබැයි තින් දැන් අම්මනේ ඉතින් ඉතින් මට මතක් වුණා හරියට මතකේ තා ওই විදිහටම කටහඬක් තියෙන්නේ මගේ නෑනේ. ඉතින් ඇත්තටම මට යා අසුනි කියලා අන්තිම කාලේ ඉන්නකොට එහෙම මට මේ වුණා. ඒ කොච්චර ඉතින්ම අපි කිව්වා අපි මම දරුවන්ට ඇලෙන්නේ නැහැ මගේ මට මේවා නැහැ මට මේවා නම් මම වෙලා මගේ පාඩු මම බණක් අහගෙන ඉන්නවා ඔය කොස්චන් කිව්වත් ඔය තුල එහෙම කියීමකින් ඕක වෙන්නේ නැහැ කියලා මට නම් හොඳටම තේරෙනවා කියලා මට හිතෙනවා. මම මගේ අදහස කියන්නේ මේ අනෙක්ගෙන් පොදු සාකච්ඡාවක් කතා කරමු. දැන් අපිට ඇත්තම මේ තණ්හාව කියන එක මහා පුදුම දෙයක්. ඒ කියන්නේ අපිට කොච්චර අපි කොච්චර කිව්වත් අපි ඒකට යදෙන එක ගම් වගේ. ඒ කියන්නේ පුනර්භවයට යනවමයි ඒක කියනනේ. ජීවිතය තන ඇලෙනවා. එතකොට මේක මහා පුදුම දෙයක්. හැබැයි මේක නැති කරන්න අපිට කවදාවත් මේ දැන් දර්ශනයක් තොලින් නැතුව ඒ කියන්නේ මේක දහමක් අහලා බුදු කෙනෙක් කියන වචනයක් විදිහටගෙන ඒ තොලින් චිතන්න පුරුදු වෙන්නේ නැතුව ඊක සංහාව කියන එක දුරු කරන බුදුහාමුදුරුව කියලා තින්න වෙනස් පැත්තක් කියලා මට කියන්නේ කියලා කියන තමයි මම කියලා කියන්නේ. එතකොට බලන්න දැන් අපි විකමට ප්‍රසොත් උදාහරණයක් හැටියට කොමාවට කියන්නේ අද මාස්තාවකදී පොද්ද සූත්‍රයේ දැන් අපි කියන්නේ අපිට මොකද්ද එතන ප්‍රධානදේ තමයි කිව්වේ මොකද්ද ආස්වාදය. ආස්වාදයක් කියනවා අපි එතකොට ආදීනය කියනකොට ඒකේ දෝෂය. ඒ කියන්නේ ඒකේ ඒක දෝෂය අපි දැනගන්නවා. ආදීනේ මොකද ඊට පස්සේ ඒක නැති කරන්න නැති කරන කියන්නේ ඒක චන්ද රාගය ඒක දුරු කරගන්න. ඔය ආස්වාදයේ කියන්නේ එන්නේ අපි හැමදෙස්සෙම බලන්නේ ඇත්තටම ආස්වාදය අපිට එන්නේ ඵලෙයි. අපි ගත්තොත් මොකක් හරි නිකන් උපමාවක් හිතේ ගත්තොත් එහෙම දැන් අපි අපි වාදක භාණ්ඩයක් මොකක් හරි ගමු නිකන් බලන්න මොකක් හරි මේ මොනා හරි වටනලාවක් ගමු. ඒ වටනලාවකින් හරි මුලින්ම එන ඒ සද්දේ එන සද්දේට අත්‍යවශ්‍ය කැමති. ඒ සද්දේ තමයි කැමති. ඒක තමයි ඵලය. එතකොට ඒ සද්දේ ඇහෙන්නේ කමත. ඊට පස්සේ සද්දේ දැන් කනට ඇහෙන සද්දේ. එතකොට බලන්න දැන් මේ අපි උපාදාන කරගෙන ඉන්නේ කන. අපි එතකොට ඒ සංහාව නෝ ඵලේ සංහා කරන්නේ අර ඵලේට. එතකොට අපිට දැන් ඒ හැබැයි ඉතින් නම් කියන ඵලයට මුකුත් කරන්න යන්න හොඳ නැහැ. අර හේතුව දැන් ඒක අපි බලන්න ඕනේ ඒ සද්දේ අපි ආවේ කොහෙන්ද? ඒක ඒ ආව කොහෙන්ද කියන නෙමෙයි සද්දයක් ආව ඉතින්නම් අපි ඒකට මොකද්ද කරන්න ඕනේ කියන එක තමයි බලන්නේ. ඒ වගේම දැන් රූපයක් දකිනකොට ඒක රූපයක් වුණා දැන් අපි දරුවෙක් දකිනවා කියමු අපි කැමති කෙනෙක් දකිනවා නම් එහෙම අපි ඒ පැත්තෙන් හිතන්න බැලුවොත් දැන් මේ දැක්ක එක්කිනා මේ හදාගත්ත මම කොහොමද මේ චක්කායතනෙට අපි ඉන්නේ ඒ වගේ එතකොට දැන් මේ චක්කායතනෙට දැක්ක එක්කිනාද මේ හරියටම දැක්කේ නෑ එතකොට අන්න ඒ විදිහට ආයතන දෙක වින් කරලා බලන්න පුරුදු වෙනවා නම් ටික මං හිතන්නේ මේක අර සංහාව කියන එක ඇතුලේ හැල්ලව ගැලිලා යන මෙහෙම ඇති මෙහෙම නැති දෙයක් නෙමෙයි ප්‍රසන්නම හැබැයි දවිද්‍යාව තුල ඉන්න සාක්කල් හරියට ඉන්නවා මගේ පුතා කියන්න පුළුවන් මගේ ලේලි කියන්න පුළුවන් මගේ ගෙදර කියන්න පුළුවන් මගේ වාහනේ කියන්න පුළුවන් ඒ සංහාව ඒක එනවා නමුත් සංහාව කියන එක දුරු කරගන්න අර මම දැන් මේ බලපු දේ පහකු දේ මේ විත්ත සුත්ත මුත්ත විඤ්ඤාත කියන මේවා ආව විදිහ ඒ ඵල ටික ಅಲ್ಲ නැතුව අනිත් පැත්තින් මේකට එක වෙන්න වුණොත් ඒකත් එහෙම ටික ටික කියේ භාවනාවකින් හරි භාවනාව කියන්නේ වාඩිලාම නෙමෙයි අන්න එතකොට මේ දර්ශනය කියන්නේ බුදුහාමුදුර කියන්නේ ඒ කියන්නේ ඉති රූපං ඒ කියන්නේ මේ රූපය ඒ රූප කියන්නේ දකින් රූප නෙමෙයි සද්ද රූප සත්‍ය ගන්ධ රස ඔක්කොම ටිකින් රූප වෙන්නේ ඒ ටික පැත්ත බල ඉන්න ගියොත් නියොත් මේක දැක් මේ වගේ ආයතනකින් නෙමෙයි ඉන්න මේකට කරන්න පුළුවන් මේකයි එහෙනම් මම මේ මුලා වෙලා ඉතිනික පුරුදු කරොත් මම හිතන මේක වඩා අපිට සෑහෙන දුරකට මේකින් ඉබේම ගැලවෙන්න පුළුවන් කියලා. හරිද නිකන් දැන් ඔය දැන් ඉන්නේ දැන් හදන නිකන් ඔය බල්ලෝ හිටින්න උඹ ට්‍රේන් කරනවා නේද? හරියටම වොක් එකක් නෙමෙයි යනකොට යා පුරුදු කරලා තියෙනවා හතරම එහර ජංක්ෂනේට ආපු මං යා රාජේ එකගෙන එන්නේ කියලා නවතින ගමන් යා තත්කල වාර්ජය ඒ පුරුදු කරලා ඒ කියලා පුරුදු කරනවා දැන් එයාට දන්නවා. මේ වචන මාලා මම ඔය දැකම තියෙනවා අපිට නම් බල්ලෝ නැහැ. ඉතින් ඒ කියන්නේ ඒ මේ හිත පුරුදු කරන ඒ ශ්‍රීපස්තික මත එතකොට ඉබේම මේක නිකලෙන. හැබැයි ඒක කියන්නේ මම දරුවා ආශ්‍රය කරන්නේ දරුවාද නෑ මම නැහැ එහෙම නෙමෙයි. ඒකත් එකක් තියෙනවා. හැබැයි යටින් නැන්නේ මේ වගේ සිද්ධියක් කියලායි මට හිතෙන්නේ. අපි බලමු තවත් කල්යයන් මිත්‍යන්ගෙන් පහල ඉගෙන ගන්න. මොකද ඒක වාසරමයි කියලා අපි සේන මහත්මයාට ආරාධනා කරමු අපිට සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා. පෙරවන් සරණයි. මහිතන් කාන්ති මහත්මයාට ප්‍රායෝගික මේක කරන හැටි කියලා දුන්නා. මොකද මේ එතුමිය කියපු විදිහට අපේ හොඳට බැලුවාම එකන අපි පාලි පාත නැති වුණාට එතුමිය ඒ ක්‍රියාව බුදුහාමුදුරුවෝ කියපු කරණය තමයි එතුමිය කරලා තිබුණේ. එමට ඇහිච්ච විදිහට මොකද එතුමිය කිව්ව එතුමිය බැලුවේ එතුමිය සිත දිහා කියලා. මේ සිත දිහා බැලීම තමයි බුදුහාමුදුරුවෝ අපිටත් උගන්වලා තියෙන්නේ. ඒ සිත දිහා බලලා ඒ සිතේ තියෙන ඒ දේවල් අතුනගත්තා. අඳුන ගැනීම තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒක දැක්ක බව තියාගෙන ඒක ගැන රියක්ෂන් එකක් කරන්න කියලා නෙවෙයි බුදුහාමුදුරුවෝ කිසිම කියන්නේ. දැක්ක දේ දැක්කම විදිහට කියන්නේ. දැන් අර ඉස්සර සූත්‍රයක කිව්වා වගේ ආස්වාදය හැටියට විතරක් ඒ වගේම ආදීනවේ හැටියට විතරක් ඒ වගේ. එතුමියත් ඒ ක්‍රියාව පාලි නැති වුණාට පාලි පාච නැති වුණාට ඒ සිතෙන් එතුමිය ප්‍රාගිකව කළා. අපිට හිතාගන්න පුළුවන් එතුමියට කළා නම් අපිටත් කරන්න පුළුවන් කියලා. දැන් මෙතන ඇයි අපිට ඒක කරන්න බැරි වෙන්නේ කියන එක මට ප්‍රශ්නයක් ඇති වෙනවා. මම දන්නවා එතුමියට කරන්න පුළුවන් උනාට මට සමහර වෙලට කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ හේතුව මොකද? එතන අපි තියෙන මේ නැත්තම් මගේ තියෙන කෙලෙස්වල බලපෑම නිසා. දැන් යම් කිසි දෙයක් බලපෑම වැඩි වුණාම දැන් ඒකට හිත යට වෙනවා වැඩි. උදාහරණයක් ගත්තොත් ඉතාම බඩගින්න ඉන්නකොට අනම්මනම් කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. තියෙන දෙයක් අහුවෙච්ච දෙයක් අතේ ඔබා ගන්නවා. මේකේ ගුණ අගුණම් කුත් බලන්නේ. නමුත් බඩගින්න තරම් නැති වුණාම බලනවා මේ තියෙන කෑමේ මොකද්ද, තියෙන ගුණ කෑම මොකද්ද, මොකද්ද අගුණ කෑම. ගුණ කෑම විතරක් තෝරලා කන්න පුරුදු වෙන්න, කියන්නේ කන්න පුළුවන්කම තියෙන්නේ ඒ බඩගින්න තරම් නැති කෙනාට. බඩගින්න තිබුණාට ඒක උහුල ගන්න පුළුවන්. උගල ගන්න බැරි කම නිසා තමයි මේ ඒකට පණින්නේ. ඉතින් මේ ගැතිය තමයි ළමගේ තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි ඉතින් මේ වගේ මට ඒකකට ගන්න කරගන්න බැරි වෙන්නේ. ඉතින් ඒක නාට ඒ බැරි කම පුළුවන් කරම හැටියට කරගන්න තමයි බුදුහාමුදුරුව අපිට මේ කියලා තියෙන්නේ භාවිතා බහුලී කතා කියන එක. කියන්නේ ඒක පුරුදු කරන්න කියලා. පුරුදු කරගෙන පුරුදු කරගෙන යනකොට මට ඒ කාන්ති මාත්‍ය වගේම යම් කිසි දවසක ඒ මත්තමටම එන්න පුළුවන්. ඒ මත්තම විතරක් මදි කියන එක තමයි අපි කල්ලාන මිත්‍රයෝත් ඔක්කොම කියන්නේ. ඒක මොකද කාන්ති මාත්‍ය අපි දන්නවා තාම රහත් වෙලා නැහැ කියලා. සම්පූර්ණයෙන්ම කෙලෙස් දුරු කරලා නැහැ. සම්පූර්ණයෙන්ම කෙලෙස් දුරු කරන්න තියෙන්නේ මේ එකම මාර්ගයයි. බුදුහාමුදුරුව ඒ කායන මාර්ගය හැටියට සතිපට්ඨානේ කියලා තියෙන්නේ. එකම මාර්ගය මොකද්ද? සතිය නැත්තම් සිත දිහා බැලීම. සිත දිහා බැලලා ඒව අඳුනු ගැනීමෙන් මේ දේවල් නැති කරගන්න පුළුවන් කියලා තියෙනවා. දැන් එතෙන්දී කරන්න ක්‍රම දෙකක් හැටියට මුලින්ම කරන්න තියෙන්නේ අපි ශික්ෂාව කියන්නේ දැන් අර ඉස්සෙල්ලා සූත්‍රයකට කියලා චන්ද කාමයේ විනය කියලා කියන්නේ ඉක්මෙන් නොනේ කියලා. ඒක මට තේරෙන හැටියට සීලය වගේ එකක්. මොකද ඒක ඉක්මවීම තමයි, තමුගේ සිත ඉක්මවීම තමයි මෙතන සීලය කියන්නේ. ඒක සින් සමාදන් වෙන එක නෙවෙයි. අපේ සිතේ ඒ කාම රාගවලට යන සිත දැන් මම කිව්වා වගේ මගේ හිතේ තියෙන අර උහුලන් නැති කාම ශක්තිය ඒක උහුලන්න තරමට පුරුදු කිරීම තමයි පළවෙනි පියවර හැටියට තියෙන්නේ. ඊට පස්සේ තමයි ප්‍රහාණය කරන්න එක තියෙන්නේ. ප්‍රහාණය කරන එක ඒක පුරුදු වුණාට පස්සේ ටික ටික අපිට ඒක නැතුව ඉන්න පුළුවන්කම ඇති වෙනවා කියලා. ඉතින් මේකයි මට හිතෙන්නේ මේ ආස්වාදයත් ඒ ආස්වාදේ නිසා ඇති වෙන ආදීනමත් ඒකෙම නිස්සරණත් මේ කාන්ති මාත්මයේ කතාවේ ඇතුළත් කියලා මට තේරෙන තරුවන් සරණක්. තරුවන් සරණයි බොහොම පින් මහත්මයා. අපි කුමාරි මහත්මියට සම්බන්ධ වෙන්න පුළුවන්ද අපිට? කුමාරි මහත්මිය සෑහෙනවද දන්නේ නැහැ, මියුට් කළාද දන්නේ නැහැ මයික් එක. ප්‍රීති මහත්මිය ඔබතුමාට මම ආරාධනා කරනවා සම්බන්ධ වෙන්න කියලා සාකච්ඡා කරන්න. ඇත්තටම සරණයි කිරදනාටම කල්යාණ මිතුරු මිත්‍රයන් ගොඩක් කරුණ ඉදිරිපත් කරා. ආස්වාද ආදීන නිස්සාරණය සහ ප්‍රායෝගිකව එවම යොදා ගැනීම සම්බන්ධව මම ගොඩාක් විට බලන්නේ මේ අපි ඉගෙනගත්ත දේවල් වලින් මේ මම අපේ කාන්ති මහත්මයාත් සේන මහත්මයාත් කිව්වාගේ මගේ මම තුලින් ධර්මය දැකීමට තමයි මම ගොඩක් පුහුණු කරන්නේ. ඒ කියන්නේ ආස්වාද ආදීන නිස්සාරණය කියන එක හරියටම මට විස්තර කරන්න අමාරුයි. නමුත් මම දැන් අපි නිතරම රූප, ඒ කියන්නේ අපේ ආයතන පහෙන් රූප එනකොට මම නිතරම මෙනෙහි කරන මේ රූපානි දර්ශනයි කියන එක ඒ අනුව මම බලනවා මේ අපි කොහොමද මේ අපිට එන සංඥා අඳුනා ගන්න කියන එක. ඒ අනුව මේ මනසෙන් තමයි අපි මේ සියලු දේවල් අඳුනා ගන්න. ඒ කියන්නේ අපේ ශාරීරයේ අපි ඇතුලෙන් තමයි මේ දේවල් අඳුනා ගන්න. ඒ අනුව මම කල්පනා කරලා ඒ කියන්නේ මේ විඥානයේ මායාව කියන එක හිතාගෙන මේ පිටින් කියන දේවල් ඒ කියන්නේ ඒක ටිකක් අමාරුයි ප්‍රගුණ කිරීම. නමුත් මම ඒ කියන්නේ පුළුවන් ආකාරයට ප්‍රගුණ කරනවා. එතකොට ඒ කියන්නේ තමන්ගේ මනස නැවෙන් විඥාණයෙන් ඒ කියන්නේ තමන් තුලින් දැකීම. එතකොට ගොඩක් විට තේරෙනවා මේ විඥාණයෙන් කෙරෙන මායාව. ඒ අනුව ගොඩක් විට අපිට තියෙන දේවල් වලට ඇලීම අඩු කර ගැනීමට තමයි මම ප්‍රගුණ කරන්නේ. එතකොට මට හිතෙනවා ඒක අර ආස්වාදයේ කියන එක ඉබේම අඩුවෙගෙන යන බවක් තමයි මට තේරෙන්නේ. කියන්නේ මට හිතෙනවා මේ දේවල් ඇතුළ අපේ මනසෙන් සිදුවන දේවල්. ඒ කියන්නේ අපිට අපි ඇතුළෙන් බැලුවෝ මේ ආස්වාදයේ කියන එක ගොඩක් දුරට මේක බොරු දෙයක් කියන එක යටිගෙන යන බවක් තේරෙනවා. මම ඒ විදිහට තමයි ප්‍රගුණ කරන්නේ. මේ ආයතන වශයෙන් බැලීමත් මේ ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ කිව්වාකත් රූපානි දර්ශන. ඒ කියන්නේ අපේ රූපණ ඒ කියන්නේ අසෙන් කණෙන් දිවෙන් කනාසෙන් සියලුම රූප ඒ කියන්නේ අපිට වෙන සිග්නල්ස් ඒ කියන්නේ ඇතුලෙන් තමයි මේ මේ දේවල් ඔක්කොම කරන්නේ. ඒකෝ අපිට සිත දිහා බලාගෙන අපිට වෙන දේ හිතන්න පුළුවන් නම් ඒ කියන්නේ අපි දැන් ඉගෙන ගත් දේවල් වලින් අපි ඒ විදිහට ඉගෙන ගන්න. එතකොට ඒ අනුව බැලීමට පුරුදු කරනවා මම. ඒකට ගොඩක් විට මේ ආස්වාදේ කියන දේවල් වගේ ඇත්තම අඩුවෙගෙන යන බව තමයි මට ප්‍රායෝගිකව හිතෙන්නේ. ඉතින් ඒක පුළුවන් තරමක් වේලාව එන විදිහට ප්‍රගුණ කිරීමක් තමයි මම ප්‍රායෝගිකව කරගෙන යන්නේ. ඉතින් ඒක ගොඩක් හොඳ ක්‍රමයක් කියලා මට හිතෙනවා. තෙරුවන් සරණයි. ඇත්තටම දැන් බොහෝ කලන කල්යන මිත්‍රයන් කියුණා ඒවා. මට හිතෙන දෙයක් මම කියන්නම්. දැන් අපි බැලුවටින් කාමච්ඡන්දේ එහෙම නැත්නම් කාමය එහෙම නැත්නම් ආස්වාද විඳීම ගැන මුලටම ගිහිල්ලා බැලුවටින් දැන් ඇහෙන් දකින රූපයකට ආස්වාද කරනවා කියලා කියන්නේ ඇසත් රූපයත් චක්කු විඥානයත් එකතු වෙලා කියන ස්පර්ශය. එතකොට ඇස කියන එකත් අනිත්‍ය දෙයක් විපරිණාමයකටපත් වෙන දෙයක්. රූපයක් ඒ වගේ ඒ දෙක නිසා තියෙන විඥානය ඇති වෙලා නැති වෙලා යනවා. ඒ සිත තියෙන්නේ චිත්තක්ෂණය. එතකොට ඒ ආකාරයට ඇතිව නැතිව යන දෙයක් අපි නිත්‍ය සුදු සුඛ ආත්ම ආදී වශයෙන් අල්ලාගෙන විපරීත සංඥාවෙන් යුක්තව ඒ කියන්නේ පස්සපච්චය වේදනා. එතකොට ස්පර්ශයෙන් එන වේදනාව අපි නිත්‍ය සුදු සුඛ ආත්ම වශයෙන් අරගෙන ඒකට සතුටු වෙනවා. සතුටු වීම නිසා ඒකට ඇලෙනවා. අය මේ අපි මහා සලායතනික සූත්‍රයේදී ඒ හරියට කියුණා වගේ මට මතකයි. ඊළඟට ඇලිලා බැඳිලා යනවා. බැඳිලා ගිහිල්ලා ඒ බැඳීමත් එක්ක සිහි මුලා වෙනවා. සිහි මුලා වෙලා ආස්වාදය අනුව බලමින් වාසය කරනවා. එතකොට මුලා වූ සතියට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ ඒ කියන්නේ ත්‍රිලක්ෂණය පේන්නේ නැහැ. මේවා නැති වෙලා යනවා මේ රූපය කියලා පේන්නේ නැහැ. මේක නිසා මේ අපේ බැඳියාම නිසා මේ අපේ කාමච්ඡන්දය නිසා අපි භව ගමන දිගින් දිගට භවය පවත්වාගෙන යනවා කියන ආදීනවය පේන්නේ නැහැ. ඒ ඊළඟට ඒ පංචකාම ගුණයන්ගේ ඒ අස රූපය විඥානේ ඒවැය කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම බව පේන්නේ නැහැ. ඒ දෙකම නිසා ඒ දෙකම නිසා තියෙන අවිද්‍යාවෙන් කියන්නේ අඳුරු කාමරයක දෙයක් පේන්නේ වගේ අවිද්‍යාවෙන් ඒක වැහිලා අපිට ඇත්ත පේන්නේ නැහැ. අන්න ඒ වගේ දෙයක් නේද කියලා හිතුණා ඔතන වෙන්නේ. ඒක නිසා තමයි පංච උපාදානස්කන්ධය හැදිලා මේ දුකටපත් වෙන්නේ. අන්න ඒ වගේ අදහසක් ආවා. තවත් කල්යාණ මිත්‍රයින්ගෙන් අදහස් ලබා ගන්න කැමති අඩුපාඩු තියෙනවා නම් පෙන්නලගෙන. සර්වන්තරණයි මමත් අදහස කියන්නවා. කියන්න මහත්මයා කොහොමද තින්? මේ අද ආස්වාදයේ ගැන කතා කරන්නේ එතන කොටකේ ඉතින් මට මම දැක්කපත් තමයි මේ ආස්වාදයේ කරන පටන් ගන්න මේ සයිකලොජි ඉස්සලාම් පටන් ගන්න අවිද්‍යාවෙන් අවිද්‍යාව සංස්කාර සත්‍ය විඥාන විදිහට යනවා. ඉතින් මට හිතෙනවා මේ අපි සම්මුති සත්‍ය සම්මුති සත්‍ය විනිවිද දැක්කහම අපිට මේ අවිද්‍යාවේ ගැළවෙන්න පුළුවන් කියලා. කියන්නේ අවිද්‍යාව තනියම කලපාම ආස්වාදයේ පැත්තට එන්නට ඇති වෙනවා කියලා. මේ සම්මුති සත්‍ය විනිවිද දැක්කහට අපිට වෙන මේ ඔක්කොම මායාවක් කියලා පටන් මේ සම්මුති සත්‍ය කියන දේවල් ඔක්කොම මායාවක් කියලා. උදාහරණයකට නම් ගන්නම් නිකන් පාට දෙකක් ගත්තොත් අපි තුන රතු පාටයි සහ පාටයි කියලා. එතකොට මේ පාට දෙකෙන් එක පාටක් හොඳද එක අනිත් පාට වැඩිය සහ පාට හොඳයි නැත්නම් සහ පාට හොඳයි කියලා ගියොත් අපි ප්‍රධානම තේරුම ওই දෙකේ වෙනසක් නැහැ. ඒක වෙනාගේ සූචිය නිකන් අනුකම ඒ පාටවල් හොඳ නඩක වෙන්නේ. නමුත් මේ පාටවල් දෙකේම තියෙන්නේ එකම ප්‍රමාණයේ ගති ගුණයක්. මේක දෙකක් හොඳයි කියනවත් බෑ නරකයි කියනවත් බෑ. ඉතින් ඒ වගේ තමයි ඒක සම්මුතියක් විතරයි. පාට දෙක ඇවිල්ලා සම්මුතියක් විතරයි. ඒ වගේ තවත් උදාහරණයක් ගත්තොත් අපි තුන නම් දෙකක් කෝ අතුලකේ නම් සංගල්ජිච්චයි. ඒ නම් දෙකෙන් කොයි එකද හොඳ කියලා කිව්වොත් අපි කියන්න බෑ කොයි නමද හොඳ කියලා. කියන්නේ ඒක දෙකක් අනිත් නම කියන්නේ මේ නම හොඳයි කියලා කියන තමයි. එතකොට හැම සම්මුති සත්‍යෙම තියෙන ඔන්න ඔයගේ ගතිගුණයක් තමයි. ඒ මම ඔය ගත්ත උදාහරණය ලේසි උදාහරණයක් තේරුම් ගන්න පුළුවන්. නමුත් සමහර සම්මුති සත්‍ය තියෙනවා ටිකක් අමාරු තේරුම් ගන්නට ගොඩක් ඉතල බැලු උත්තම වෙන්නේ දෙකේ මිසක් නැහැ කියලා. ඉතින් ඒ සම්මුති සත්‍ය අනුව කියනවා හොඳයි නරකයි කියන ඒවා ඔක්කොම එක සමාන ගතිගුණයක් තියෙන්නේ. මම කියන්නේ මේ අදහස ද්වායන සත්‍ය සුත්‍රයේ දැන් සඳහන් වෙනවා ඒ වගේ අදහස්. ඉතින් ගොඩක් ළඟටම යන්නේ ඒ අදහස ද්වායන සත්‍ය සුත්‍රයට. ඉතින් ඒ හොඳ නරක නැත්නම් අස්වලෝක ධර්ම ඒ වගේ ඔක්කොම ඇටින්නේ මේ දුරිස්ත්‍යයට. ඇත්තම නිර්වාණය දුරිස්ත්‍යක් නෑ. මේ ලෝකේ තමයි මේ දුරිස්ත්‍යය තියෙන්නේ. ලෝකයේ තවතින්නේ ද්විත්ව නිසා හැම ද්විත්වයක් තියෙන මේ ලෝකේ ද්විත්වයක් නැතුව ලෝකයේ තවතින්නේ නැහැ. එතකොට මේ ආස්වාදයේ තියෙන්නේ ඒකට තමයි හොඳ නරක මේක හොඳයි මේක නැත්යි කියලා අනිත්‍ය සංඥාවක් ගත්තට පස්සේ හොඳ එකක් ආස්වාද කරනකොට සංසකේනෝ ඒ විදිහට. නමුත් විනිවිද මේ සම්මුති සත්‍ය විනිවිද දැක්කහම ඒ කිසි දෙයක විසන්නේ මේ හැම සම්මුතියක්ම මායාවක් කියලා පේනවා. එතනින්ම මේ සංස්කරණය කරන්න වෙන්නේ. මොකද අවිද්‍යාව නිසා සංස්කරණය කරනවා. නමුත් සංස්කරණය කරන්න දෙයක් නැහැ. ඔක්කොම එක සමානයි. ඒක සමානට අමතරව හැම දෙයක වටිනාකම බිඳුවයි. බිඳුව කියන්නේ ශුන්‍ය වාගේ වැදගත්කමක් තියෙන ඒ වගේ අදහස් තමයි තියෙන්නේ. ඒ නිසා එකතකට තණ්හා කරන්ට හේතුවක් නැති වෙනවා සම්මුතිපත්ති විනිවිද දැක්කහම. මේ තණ්හාව කියන එක නැත්නම් ආස්වාදයේ පැත්තට යන්න වෙන්නේ. එතනීම කැඩලා යනවා. මොකද මේ දෙක ඔක්කොම එක සමානයි. ඒ වගේම එකම සමානත්ව බැලිවත් කියන්නේ ආපෝ තේජෝ වායෝ වන සත්වයට ගියාම හැම ධර්ම කියන්නේ එක ධනට එක ස්වභාවයකට. ඒ නිසා මේ සංස්කරණය කරන්න දෙයක් ඇත්තමයි. ඒක විඥාණයට දැනන්න නැති වෙනවා. මොකද සංස්කරණය කරොත් තමයි විඥාණය කියන්නේ. සංස්කරණය කරන්නේ නැත්නම් විඥාණයට රැකෙන්න දෙයක් තියෙනවා. ඒ විදිහ තමයි මම දැක්න්නේ. සරණයි මහත්මයා බොහොමකින් මම කල්යාණ මිත්‍රින්ට ආරාධනා කරනවා තවත් අදහස් වලින් එකතු වෙන්න කියලා. ඇලත් මහත්මයා ඔබතුමාට මුකුත් කරන්න තියෙනවද? තෙරුවන් සරණයි. මොනතරම් හොඳයිද මොනතරම් වටිනවද කියලා හිතනවා සාකච්ඡා නිහඬව අහන් ඉන්නකොට පියා මාත්මයා විශ්වවිද්‍යාලය සම්බන්ධන කල්යනා මිත්‍ර පුනස්තරන් ලස්සන දේවල් පැහැදිලි කරලා හොඳ බණකාන් හිටියා වගේ බොහොම පිං. ඒ වගේම අනිත් අයත් හොඳට අපිට දේවල් මතු කරා. මේ අපි කිව්වා වගේ මේ අපි බලාපොරොත්තු වෙන්නේම අපිට කිසියම් ආකාරයේ උනන්දුවක් තියෙන උනන්දුවක් නැත්නම් මේ වැඩි කරගන්න උපකාර වෙන කතාවක් මම අහන්න කැමති. ඉතින් කාන්ති මහත්මියත් වසන්ත මහත්මියත් දෙන්නම අපිට ඉස්සෙල්ලා මතු කරපු කාරණාවන් ඔස්සේම අපි කතා කරොත් එහෙම මේ අපි මේ බාහිරව තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවා තුල ගිලී ඉන්න එක මේ කාමෝගේ, එහෙම නැත්නම් කාම ප්‍රවාහයේ ගිලී ඉන්න ගතිය තමයි මේ මට මාතුලින් පෙනෙන්නේ. එහෙම ගිලෙන්නේ මේ බොහෝ විට මම බාහිර දේවල් දෙහා බලන්න වෙලාවට, මගේ අභ්‍යන්තර දෙහා බලන්න නොබලන වෙලාවට. මම මේ සාකච්ඡා පටන් ගත්ත වෙලාව කිව්වා අපි බොහෝ කාලයක් තිස්සේ මේ ධර්ම සාකච්ඡා කරනවා, කිසියම් උත්සාහයන් කරනවා, යම් යම් මට්ටමක භාවනා කරනවා, ඒක අඩු වෙනවා, වැඩි වෙනවා, එහෙම වෙනවනේ. මම ඉතින් එසේ නමුත් මේක සල්කි සමන්ත සුත්මත් වෙන්න පුළුවන් තරමට ඉදිරියට නොගී යයි කියන හිතන බලමු කියන අදහසින් තමයි සාකච්ඡාව දිම යෝජනා කළේ. එතකොට මට පේනවා මගේ හිත මේ බාහිර දේවල් දිහා බලන වෙලාවකට, මාධ්‍යා නොබලන වෙලාවට, මාධ්‍යා නොබලන වෙලාවට තමයි මම මේ ආකාරයට මේ කාමෝගේ කාම ප්‍රවාහයේ ගිල්ල ඉන්නේ කියලා. මට ඒක පෙන්නලා තියෙනවා. මම හිතනවා මේ කල්යාණ මිත්‍රෙන්ටත් ඒ භාවනා කරන අයට පේන්නේ නැති තමන් ඒ වගේ භාවනා කරන අවස්ථාව ලෝක නැතුව ඇති. නමුත් මේ කොසියම් වෙලාවක එහෙම වුණොත් ඒ වෙලාවට තමන් හිත දිහා බැලුවොත් වෙන්නේ තමන් මේ කාම ප්‍රවාහයේ කාමෝගේ ගිල්ල ඉන්න වෙලාවට තමයි ඔක වෙන්නේ, තමන් දිහා නොබලන වෙලාවට කියලා. ඉතින් තවදුරටත් ඒ ගැන කියනවා නම් අපි උදාහරණයක් මොකක් හරි ගමු, රූමත් කාන්තාවක් අරගමු. ඒ දැකීමේ හේතුව මොකක්ද අපිට සිද්ධ වෙන්නේ? ඒ පුද්ගලයාගේ මුහුණ දැකපු සැනින් අපි හැම දෙයක්ම ග්‍රහණය කරගන්නවා. මේ එතකොට ඒ ඇත්තටම මේ කාන්තාව දැක්කම සිදුවෙන දේ මොකද්ද? ඒ මනස තුළට එබිල බැලුවොත් අපිට පේනවා ඇස් වලින් දකින්නේ ඉතාම පුංචි ප්‍රමාණයක්. ඒ වුණාට ඉතුරු හැම දෙයක්ම මනසින් තමයි දකින්නේ. බොහෝ දේවල් මනසින් හදාගෙන ඉවරයි. ඇහෙන් දකින පොඩි ප්‍රමාණය දැකෝ පමණි. එතකොට එහෙම වෙන්නේ ඇයි? එහෙම වෙන්නේම අර කාමෝගේ තුල ගිල්ල තියෙන නිසා. කාමෝගේ තුල ගිල්ල තියෙන නිසා තමයි ඒ තත්ත්වයක් ඇති වෙන්නේ. එතකොට මේ කාමෝගේ ඉන්නකොට අපි ඒ ගැන සිහින මොමින් කියන වචනෙන් හෝ එහෙම හිතට අදහස් ගලා එහෙම තුලින් ඒ තුල ඉල්ලීගෙන ඉන්න තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ වහලෙකුගේ தത്വෙට දන්නේම නැතුවපත් වෙලා පාලනේ තියෙන්නේ මේ වෙනත් தത്വයක් මත. එහෙම නැත්නම් වෙනත් කෙනෙක් ගැතේ පාලනේ තියෙන්නේ. එතකොට මේ ඉන්ද්‍රියන්ට වහල් වීම කියලා කියන්නේ අපි මං හිතන්නේ ඒකට වෙන්න ඕනේ. ඒ වුණාට කොච්චර ඒ සඳහා ගැලවෙන්න උත්සාහ කළත්, ඒ කියන්නේ හිතුවත් එහෙම මං ගැලවෙනවා කියලා එහෙම උත්සාහ කළාට ඒක හරියන්නේ නැහැ. ඇයි ඒ? ඒ ගැළවීම මේ අනුන් අතින් සිදුවෙන දෙයක් එහෙම නැත්නම් කියලා හිතුවොත් තමයි ඒකම ගැලවෙන්න බැරි වෙන්නේ. මොකද අපි මේ ධර්මයේ ශ්‍රවණය කළා, මෙච්චර ධර්මයේ ශ්‍රවණය කරනවා, ඇයි මට තාමත් එහෙම වෙන්නේ කියලා එහෙම හිතනවා. අපි කියන්නේ මම එහෙම හිතනවා, මෙච්චර කළා ඇයි මෙහෙම වෙන්නේ. එතකොට දැන් හිතනවා එහෙනම් මොකක්ද අඩුවක් මෙතන තියෙනවා. මේ ධර්මයේ ශ්‍රවණය කළාට ඒක මේ ප්‍රඥාව මට එහෙම ලැබෙන්නේ නැහැ. ධර්ම සාකච්ඡා ප්‍රවත්වුවාට, ධර්මයේ කතා කළාට මේ ගැළවීමක් ඇතිවීම තරමට, මේ කාමෝගෙන් මිදීම තරමට ප්‍රඥාවක් මට ඇති වෙන්නේ නැහැ. නමුත් ඒක බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙහෙම මෙච්ච කළත් ඇයි මෙහෙම වෙන්නේ කියලා ප්‍රශ්න අහන්නේ ඒකනේ. සාකච්ඡා පටන් ගන්නකොට මම හැම අවුරුදු 15ක් 20ක් අපි මේ ධර්ම සාකච්ඡා කරනවා. ඒත් තාමත් ඇයි මෙතන කියලා මම හිතන්නේ මේ විදිහට කිව්වා. ඇයි ඒ ප්‍රශ්නේම තියෙනවා වර්ධ නේද? දැන් මේ දැන් කියන විදිහට එහෙම බලාපොරොත්තු වෙන්නවත් බැහැ. ඒ සඳහා යමක් තියනවා කරන්න. මට මම ඇත්තම කියනවා, මම කියන බොහෝ දේවල් ගොනු කර ගන්නවා මට මේ මෙල්බන් ගිය වෙලාවේ මේ ලයි වාසනාවක් ලැබුණා මේ හොඳ ඉතාමත් වටිනා පොතක් කියවන්න ලැබුවාට ගන්න මේ අයිලා ගෙදර තිබිලා රාහුල් වාස් කෙනෙක් හැටියට පිළිගන්න අජංචා විසින් ලියපු පොතක්. ඉතින් ඒකේ තියෙන කොටස් ඇසිට තමයි බොහෝ දේවල් මේ කියවෙන්නේ. එතකොට ඒ වාස් ලියලා තිනවා මේ නිර්වාණය කියන්නේ දැන් මේ ප්‍රඥාව ගැන මම කතා කරේ තියෙන්නේ. ඉතින් ප්‍රඥාව අපි නිර්වාණය තැනටම ගත්තොත් එහෙම මේ නිර්වාණය කියන දේ මේ යම් කිසි කෙනෙකු විසින් ස්වාගත යුතුයි කියලා පමණයි ඒක තියෙන්නේ. පතාගතන් වහන්සේ නිර්වාණය කියන්නේ මොන වගේ එකක්ද කියලා මහත් වශයෙන් දීර්ඝකල් විස්තර කළා තිබුණේ නැහැ කියලා. බුදුන් වහන්සේ සාරාංශක කල්ප ලක්ෂයක් මුල්ලේ පෙරම් දම්පුරුවේ ලෝක සත්‍යංගේ යහපත උදෙසායි ඒසේ වුණත් නිර්වාණය දෙක ගැනීමෙන් එතෙන්ට යාම සඳහා ඒක පෙන්වා දුන්නේ නැත්තේ ඇයි කියලා උන්වහන්සේ අහන පොතේ. ඉතින් උන්වහන්සේ අත් වශයෙන්ම මේ නිර්වාණය ගැන ඇයි මේ සම්පූර්ණයෙන්ම පැහැදිලි නොකර හිටියේ කියලා තේ ප්‍රශ්න අහනවා කියලා උන්වහන්සේ පොතේ ලියලා තියෙනවා. උන්වහන්සේ ඊගාවට කියනවා එහෙම අත් වශයෙන්ම අදහසක් තියෙනවා නම් ඒ වැරද්දක් කියලා. ඒක අදහසක් දැරීමම වැරදි කියලා. සත්‍ය කියන දේ ඒ ආකාරයෙන් දැක ගන්න බෑ. ඒක දැකීම සඳහා පුහුණු වෙ දෙන්න ඕනේ කියලා. ගුණදම් වඩන්න ඕනේ කියලා. බුදුන් වහන්සේ විසින් කරන ලද්දේ ප්‍රඥාව දිනු කරන්නට මාර්ගය පෙන්වා දීපීමක පමණක් කියලා කියනවා. ඉතින් උන්වහන්සේ විසින් දේශනා කරපු ලද්ද ඒ මාර්ගයේ අපි පුතරම් දුරට යදනවාද? මාර්ගය කියලා විතරින් කියවන් පස්සේ අපි සතුල දේවල් වලට අතපසු වෙලාද අපිට අල්පේච්ච භාවේ සංවර සීල භාවේ ඒවා මේ මගේ හැදලාද කියලා මට මාතුලෙන් හිතෙනවා. උතරම් ධර්මයේ සාකච්ඡා කරත් මගේ අල්පේච්චිත භාවේ තිබිය යුතු පමණට නැහැ කියලා මට හිතෙනවා. මගේ සංවර සීල භාවයත් තිබිය යුතු තරමට නැහැ කියලා හිතෙනවා. ඉතින් ඒවා නැතුවම නෙමෙයි ඒවා කිසියම් මට්ටමකට වෙනත් අල්ලපු දෙන්න ජෝන්ට වැඩිය හොඳ ඇති. නමුත් ජෝන් ගැන නෙවෙයිනේ කල්පනා කරන්න ඕනේ. රහතුන් වහන්සේ කෙනෙක් දවට පස් වෙන කෙනෙක් එක්ක බලනකොට මාගේ කොතරම් තව පරත දුරක් යන්න තියෙනවද මේ සඳහා. ඒ පරිස ඒ දේවල් හදාගන්න කියලා හිතනවා මට. අපි සම්මාදිට්ඨිය ගැන හිම වසන්ත මහත්තයා මතක කරනවන් බොහොම හොඳයි. ඒවා අපි දිගින් දිගටම කරන්න ඕනේ. මේ ඒකට සමාන්තරව අපේ පැවැත්ම වෙනස් වෙන්නත් ඕනේ නේද? ඒ පැවැත්ම වෙනස් වීම නිසාම නේද මේ ප්‍රඥාව ඇති ප්‍රඥාව කියන දේ ඇති වෙන්නේ. ඒක මේ ඇත්තට මේ අජංචා උන්වහන්සේගේ පොත කියනකොට හොඳටම පේනවා. උන්වහන්සේලා මේ මහා කාලයක් භාවනා යෝගීව ඉඳින මහා උතුම් පුරුෂයෙක් ඇතුළේ පත්වන තිබියදී තාම කතා කරනවා තමන්ගේ මේ කාමෙන් වල හිත යන අවස්ථාවන් ගැන. ඒවා නැති කරගෙන ඉන්න සදා මම මීට වැඩිය වෙනස් වෙන්න ඕනේ නේද? මම මීට වැඩිය මගේ කතාව අඩු කරගන්න ඕනේ නේද? මීට වැඩිය මම මගේ ඉන්ද්‍රිය සංවරය ගැන හිතන්න ඕනේ නේද කියලා උන්වහන්සේලා කතා කරනවා. ඉතින් අර ප්‍රඥාවටම මූලික දන් දීලා ප්‍රඥාවෙන් මේ සියල්ලම කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම එකක්. සමහරවිට මට ඒ වගේ ටිකක් තමයි මේ දැනට එකතු කරන්න කියලා හිතුනේ. මම බොහෝ විට ඉතින් මේ එකතු කර කර හදාද කියන දේවල් නිසා හරියට කියවෙන්නේ නැතුව ඇති. ඒකෙන් කිසියම් දෙයක් අරගෙන ඒ දේ නිසියාකාර වනිතයට දැනගන්න කියන්න කියලා මම ශ්‍රීමති මහත්මියට හොජිත්‍ර මහත්මියට ඉල්ලා සිටිනවා. ඔව් මම චිත්‍රා මහත්මියට ඊළඟට යමු වෙනනම් මම පොඩ්ඩක් දලත් මහත්මයා කියනකොට මගේ හිතට ආපු අදහස් ටිකක් කියලා මම ඔබතුමියට යමු වෙනනම්. ඔව් ශ්‍රීමති මහත්මිය අපි බිල්ඩ් අප් කරලා සාකච්ඡා පොඩ්ඩක් බිල්ඩ් අප් කරනවා එක්කෙනෙක් යමක් කියනකෝ ගියන් පස්සේ ඒකට ගැට ගහගෙන මම යමු උපන්දා අර කියපු දේ නැත්නම් ඒක ඩ්‍රොප් වෙන්න පුළුවන් නිසා මේ හොඳයි. ඔබතුමා කියපු දේට මට ආපු අදහසක් මම කියන්න හදන්නේ. එහෙමයි සද්සත්. ඇත්තටම මට මතක් වුණේ මාතුලින් ඒක මම බැලුවා අපිට නිතරම ඉස්සමහත් මේ කියන දෙයක්. ඉතින් ඇත්තටම ඒක මාතුලින් මම බලනකොට මට හිතුණා ඇත්ත නේද? දැන් මෙච්චර කාලයක් ඇවිත් අවුරුදු 10ක් 12ක් දැන් විහෙතෙනවා. ඉතින් අපිට තවම හුඟක් දේවල් වලින් අපි පිළිහෙන පැත්ත අඩු කරලා තිබුණත් තවත් අඩුපාඩු තියෙනවා නේද කියන අදහස ආවා. එතකොට මට ඒක හොයාගෙන මුලට යනකොට හිතුනේ, මට හිතුණා මගේ සීලේ අඩුපාඩු තියෙනවා කියලා. ඒ කියන්නේ අපි පංචශීලය රකින්නවා. පංචශීලය රකින්නවා හැකිතාක් දුරට ප්‍රවේශම් වෙලා කරත් සීලේ කැඩෙන අවස්ථා තියෙනවා. විශේෂයෙන් මුසාවාද සම්ප්‍රප්ලාප වගේ වට අහුවෙනවා නිතරම. ඉතින් ඒ අනුව බැලුවහම සීලය සිදුරු තියෙනවා කියන අදහස ආවා. දැන් සීලය කියලා කිව්වහම සතර සංවර සීලයෙන්ම බෞද්ධයෙකුටයි කි සීලය. නිවන් දකින්න කෙනෙකුට. එතකොට අපි දැන් ඉන්ද්‍රිය වලින් ඉන්ද්‍රිය සංවරය ඒ හතර කිව්වේ ප්‍රතිමොක්ඛ සංවර සීලය, ඉන්ද්‍රිය සංවරය, ආජීව පාරිශුද්ධය, ප්‍රත්‍ය සම්නිස්සිත සීලය. ඔය හතර පොළේදිම අපේ යම් යම් දේවල්ට අපි අහු වෙනවා කියන අදහසක් මට ආවා. දැන් ඇහැට දකින්නවා නම් රූපයක්, එතකොට ප්‍රියමනාප රූපයක්, එහෙම නැත්නම් කොයි විදිහකට හෝ රූපයක් දැක්කම අපි ගන්නවා යම් කිසි විදිහකට. අපි අපිට කැමති නම් අපි ඒක සුබයි කියලා ගන්නවා. ඒක කියන අසුබ පැත්ත පේන්නේ නැහැ. ඒක නිසා කාමච්ඡන්දයක් ඇති වෙනවා. ඒක අපි උපාදාන කරගන්නවා. උපාදාන කරගෙන ඒකත් එක්ක බැඳිලා ඉන්නවා, යෝගයක් වෙනවා. ඊළඟට ඒක ග්‍රන්ථ කරගන්නවා, අවිජ්ජා කාය ග්‍රන්ථය වෙනවා. ඊළඟට ඕගය වගේ කෙලෙස් ඇති කරනවා. ඇති කරලා අපි ඒ කාමච්ඡන්දයෙන් රූපය නිසා රූපයේ විඥානය පිහිටගෙන විඥානයට ඉඩ දීලා රූපයට බැස ගන්න අපි ඒකෙන් ලෝභයෙන් එහෙම නැත්නම් ඡන්දයෙන් අගතියට යනවා. අන්න ඒ වගේ පාරක් යනවා. අපි ඔය යෝනිසෝ මනසිකාරයෙන් තොරව ඇසෙන් කනෙන් නාසයෙන් කයින් ඒ ගන්නා වූ අරමුණු වලදී පංචකාම ගුණවලදී ඔය වගේ දේ සත්‍යයකට පත් වෙනවා. ඉතින් ඕක නිසා අපිට අපේ හිත හැම වෙලෙම ස්ථාවර සත්‍යයක් නෑ. අපි එහාට මෙහාට පනිනවා. මේ ටිකක් වෙලා භාවනා කරන වෙලාවට පොඩ්ඩක් වෙලා හිත තියාගෙන ඉන්නවා. ආපහු එළියට ගියාම අපිට ඒ සත්‍යේ පවත්වා ගන්න බැරි කමක් මට තියෙනවා කියලා මට හිතුණා. ඊළඟට ආජීව පාරිශුද්ධය අතිනුත් බැලුවාම අපි බොහෝ වෙලාවට නුසුදුසු විදිහේ දේවල් නොකරත් අපිට යම් යම් අවස්ථාවල සීලය කැඩෙන වෙලාවල් තියෙනවා. ඒ වගේම සත්‍ය සම්නිසිත සීලයේදී විශේෂයෙන් චීවර පින්දපාත සේනාසන ගිලානත් සත්‍යාදී ඒ සිව්පසේ අපිටත් අදාළ පරිදි ගෙවල් දොරවල් යාන වාහන ඒ වගේ දේවල්දී වුණත් අපේ මාතුලින් මම දකිනවා ඒ සංවරය මදි කියලා. අන්න ඒ වගේ හේතු නිසා අපේ ධර්ම මාර්ගයේ ෆවුන්ඩේෂන් එකක් වෙන ඒ කියන්නේ නිවන් දකින්න හදාගන්න තියෙන මුල සීල සංවරය. රතනික සූත්‍රයේ සඳහන් කරන්නේ සීල සංවරය අපි සීල විසුද්ධියක් බවට පත් කරගෙනද කියන එක හිතන්න ඕනේ කියලා තමයි මට අදහස් වුනේ. ඊට පස්සේ එතකොට සීලය ඒ ආකාරයට අපි විසුද්ධ සීලයක් වුණා නම් ඊට පස්සේ වෙනවා චිත්ත විසුද්ධිය. සිත විසුද්ධි භාවයට පත් වෙනවා, සිතේ සමාධියක් වෙනවා, සිත දැන්පත් වෙනවා. එතකොට සමාහිතම් වික්කවේ යථාභූතම් පජානාති. සමාධි සිතකින් තමයි අපිට යථාභූතය දකින්න පුළුවන්. අන්නේ අදහස් ටික මට ආවා. කල්යාණ මිත්‍රය අඩුපාඩු තැන් පෙන්වා දෙන්න. මම දැන් චිත්‍රා රාජපක්ෂ මහත්මියට යොමු වෙනවා. ශ්‍රීමති මහත්මිය. ඔව් තෙරුවන් සරණයි. චිත්‍රා මහත්මියට පෙර පටිතුන අපේ අහලහකෝන් මහත්මියත් සම්බන්ධ වෙන්න එතුමා බොහොම ටිකයි කතා ගන්න. නමුත් කතා ගන්න වෙලාවට අපිට හොඳ භාවතක් ඇරලා දෙන හින්දා අහලහකෝන් මහත්මයාට යොමු වෙමුද? මේ ප්‍රශ්නයත් එක්ක අහලහකෝන් මහත්මයා මේ අපි දැන් ප්‍රශ්නයක් ඇටියෙ වගේ සාකච්ඡා කරන මේ වෙලා වෙනකොට මේ අපි දැන් මොනදී කතා කරත් ඔය අපි යොමු වෙනවා කාමයට ආස්වාදයේ ආධිනව දිස්සනේ කියන දේවල් ගැන ඇච්ච දැනුමක් නැතුව අපි මේවට කාමයට යොමු වෙනවා. ඉතින් තථාගතයන් වහන්සේ අපිට ප්‍රඥාව ඇති වඩන්න කියලා තියෙනවා. කෙසේ නමුත් අපි මේ යථාර්ථයේ තේරුම් ගැනීමට සදාම් මේක ඉච්චල අපහසු දෙයක් සියුම් දෙයක් නෙමෙයි. ඒක නමුත් ඒකට අවශ්‍ය සැබෑ උනන්දුවක් දක්වන බවක් නැති බව පේන්න තියනවාද කියලා. ඒ කියන්නේ බොහෝ විට යම් කෙනෙක් උත්සාහ කරන්නේ මේ Tamanට ධර්මයේ දැක ගැනීමට අවශ්‍යයි. නමුත් ඒක අවශ්‍ය වෙන්නේ ඒ අයගේ අදහස් වලට අනුව දකින්න. එහෙම නැතුව මේ ඒ තමන් ඒ සඳහා කිසියම් පුහුණුවක් කරලා ඒ පුහුණුවේ ප්‍රතිඵලයක් ඇටියට ලැබෙන ධර්මයේ තේරුම් ගන්න උත්සාහ වෙන්නේ නැහැ කියලා. සමාවෙන්න මම මගේ අත් වචනින් වගේ මේවා කියනවා කිව්වට මම කියනවා මේ මම මේ ප්‍රකාශ කරන්නේ ඒ අජාන්චා රාතනාසික පොත්වල තිබිච්ච මේ අදහසත් සමග කියලා ඈ උන්වහන්සේ පොත්වල කියලා තිබුණා ඒ ගැන අපි මේ බොහෝ දෙනා ප්‍රඥාව ඇති කරගන්න ඕනේ නමුත් ප්‍රඥාව ඇති කරගන්න උත්සාහ කරන්නේ මේ මේ මේ එකට ප්‍රතිපදාවක් තියෙනවා ඒකට පිළිවෙලක් තියෙනවා ඒකට අපි ද විසුද්ධි මාර්ගය වගේ ඒක පිළිවෙලක් කියලා තියෙනවා ඒ පිළිවෙල ඔස්සේ පැහැන් ගමන් කිරීමකින් නෙමෙයි වැනලා මේ ආපු දෙයක් ඔස්සේ යන්න යනවා ඊගාට දේවල් හොයන්නේම ඒ දිට්ඨිය ඇතුව ඒ තමන්ට ලැබිච්ච දිට්ඨිය ඉස්මතු කරගන්න දේවල් හේවීමක් සිද්ධ කරනවා නමුත් ඒක කවදාකවත් ප්‍රඥාවක් බාටපත් නොවන නිසා ඒ පුද්ගලයා දිගින් දිගටම කාමෝගේ ගිලිනවා කාම ප්‍රවාහයේ ගිලිනවා කියන වගේ අර්ථයක්. ඉතින් මේ පුහුණුවට අදාළ සියලුම මට්ටම් ධර්ම විනිවිද දැකීම සඳහා ඇති දක්ෂ ඒවා උපාය මාර්ගයන් අතරම සීලය වගේ කියපු දේවල් ඒවා ඒ උපාය මාර්ගයන් ඒවට අනුකූල විදිහට පුහුණු වෙන්නේ නැහැ කියන එක. එතකොට ඉන්වාසි තව මේ විදිහට කියනවා මේ නියම පුහුණුව එහෙම නැත්නම් ප්‍රබල පුහුණුව ඒ වගේ වචන කිව්වම ප්‍රවේශම් වෙන්න ඕනේ මොකද ඒ වගේ විශාල ප්‍රමාණයකින් වැය කළාන් උසහයක් දරන්න ඕනේ කියන බව නෙමෙයිකින් අදහස් කරන්නේ නමුත් ඒ කිසියම් ආකාරයක ශ්‍රමයක් උසහයක් යොදන්න ඕනේ නමුත් ඒ දේ නිසි පිළිවෙලට ඒ කියන්නේ ප්‍රමෝත් ආකාරයට ඒ උසහයකදීවත් තමයි සිද්ධ වෙන්න ඕනේ කියලා. ඉතින් අන්න ඒ කාරණාව ගැන අහලා කොමාත්මයාට දෙන්න ප්‍රදර්ශන දැනගන්න කැමතියි. අපිට මේ ඒ ආකාරයට අපි අපේ මේ අපේ ප්‍රතිපදාව මොන ආකාරයකට අපි සෙවුම් විදිහට වෙනස් කරගත යුතු වන්නේ මොන වගේ දේවල්ද අපි හදා චුට්ටි වෙනස් කරගත යුතු මේ කරන දේවල් මේ විදිහටම කරමින් අද කරන දේවල් අද කරන විදිහටම හිතත් කරමින් අනිද්දත් කරමින් කවදා හෝ පුළුවන් වේද අපිට මේ කියන්නව ප්‍රඥාව ලබා ගන්න අලහ කොමාත් පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මට ඉඳන් හිතන හැටියට මේ දැන්ස තියෙන මේ රටේ තියෙන ප්‍රවණතාවය අනුව කවුරු හරි හම්බුනොත් අපි කියන හම්බ වෙන ධර්මය ගැන කතා කරනවා නේ. බොහෝ වෙලාවට විවිධාකාරයේ ධර්ම පොඩි පොඩි වෙනස්කම් ඇතුව ඉතින් මේ විදිහට විශාල වශයෙන් ප්‍රමාණාත්මක වශයෙන් විශාල සම්භාරයක් ඉදිරිපත් කරනවා. ඉතින් දැන් මේ ඔක්කොම ගැන හොයන්න විමසිටිවත් කරන්න ගියොත් කිසිවද ඒකයි අපි කියන්නේ. එතකොට මොකද ඒලා සූත්‍රවල තියෙන දේවල් එහෙමයි කියලා කියනවා නැහැ කියලා කියනවා අරද කියනවා මේකේ. මම නම් හිතන්නේ දැන් මේ වගේ ධර්ම සාකච්ඡාවකින් මේ අපිට හොඳම දේ තමයි අර එක්කිනාගේ අත්දැකීම් ඉදිරිපත් කරනකොට අපි උරගාලා බලන්න ඕන අපි යන මාර්ගය හරිද කියලා. අපිට හරිද කියලා බලන්න තියෙන එක විදිය තමයි මම එදාට වඩා අද අති සීලෙන් අති චිත්තයෙන් සම්පූර්ණ පුජ්‍යලයට කියලා මමම හොයාගන්නේ. එහෙම නැත්නම් මගේ ගුරුවරයාගෙන් අහන්නේ. ගුරුවරයෙක් නම් අනිවාර්යයෙන්ම ඥාන මිත්‍රයෙක් හැදීති. මේ ගුරුවරයාත් එක්ක විවිධ වශයෙන් සාකච්ඡා කරනවා මම මේ කරන දේ හරිද කියන්නේ මම මාර්ගය හරිද කියලා එකක් අහන්න ඕනේ. මට තේරෙන්නේ හැටියට අනිත් එක නම් මස්නේ ගුරුවරෙන් දැනගත්ත දේ තමයි පොත්පත් දැනගත්ත දේ තමයි මේ මම එදාට වඩා අද හොඳ පුජ්‍යලේත කියලා ස්වයං විවේචනාත්මකව බලලා හොඳ කියන එකකින් කොහොම පුළුල් වශයෙන් බලන්න ඕන දෙයක් මට තේරෙන්නේ නැහැ. එහෙමනම් මම වෙනස් වෙලා තියෙනවා නම් සුව පැත්තට හොඳ පැත්තට එලස්සන තියෙන මම යන ගමන් මාර්ගය හරි කියලා නම් මට තේරෙන්නේ. එහෙම නැත්නම් මම හදාගන්නට ඕනේ කියන්නේ ඉතින් හදාගන්නට ඕනේ මොන දේවල්ද කියලා තේරුම් ගන්න එක ක්‍රමයක් තමයි මේ අපේ මේ මෑනියන් ඉතේක මෑනියන් මහත්තයා මෙතන ඉදිරිපත් කරන අදහස්. ඉතින් ඒක මහත්මයා කිව්වා හරි පැහැදිලි මටත් ඒ මහත්මිය වගේම අදහරි වෙන්න ලැබේවා කියන. එහෙම කියන්න පුළුවන් තරම් මාන්නේ නැතිකම. ඉතින් ඒ වගේ ඒ ගුණාංග මේ සාකච්ඡාවෙන් අපි ඉගෙන ගන්න ලොකුම දේ අර තමයි කියලා මට තේරෙන්නේ. ඒක තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන වැදගත් කිතුන. ඉතින් මේ ධර්ම කාරණා නම් කාලවසෙන් කියන්නට තේරෙන්නේ නැහැ. මගේ උසහායකුත් නැහැ මේ ඇත්තටම තව තව ධර්මයේ වැඩිපුර ඉගෙන ගන්න. මේ කෙටි කාලයයි අපි ඉස්සුලා තියෙන්නේ මේ ටිකේ. ධර්ම ටික කරන්න සහයක තමයි ඉතිරි. ඒකට නම් බාධාවල් තියෙනවා. ඉතින් දිගේ ඒ උදේ රේත්‍රෙක් හම්බුණා. එයා ටිකේ එයා ඒ තරුණ ජෝඩුවක් ඒගොල්ලෝ කිව්වා මේ ළමයාගේ වැඩි වුණා නම් අපි නම් යන්නයි අංකල් බලාගෙන ඉන්නේ ටිකක් දෙන්න. ඒ කියන්නේ ඊගේ අපි ගියත් කරින්දයි බලා. එතකොට මා සාකච්ඡාවක් මතුනේ දිගේ ඇතුළේ ඉඳගෙන මේ වැඩේ කරන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න ඔයගේ දේවල් තුලේ ඉදිරි ගමන අමාරු නැහැ. මට තේරෙන හැටි. අමාරුණක් කරගත යුතුයි. මේක තමයි ඉතින් මට මේකට සම්මාදමක් හැටියට කියන්න පුළුවන් කියලා. ඔයාලට දාතුනේ පෙරවරු සරණයි. සාදු සාදු හලා කොමන්නේ මාරිම සුන්දරයි මේ ඔ පුළුවන් ඔබෙන්නම් ඔබ පරිම හොඳයි මට ඔබතුමා කිව්වා වගේම මෙන්න කල්යනා මිත්‍ය ඇස්රම කියන්නේ මේකමයි අපිට කොච්චරවත් පුළුවන් නේද හැමදාම ආමුදුරගෙන ගෙනලා වහ ලෝකෝට ධර්ම සාකච්ඡාව සූත්‍රය කරන් කරනවා මේ වගේ කල්යනා මිත්‍ය ඇස්රෙන් අපිට අපේ තියෙන නියතමානිකම් මතු කරගන්න මානයන් තියෙනවා නම් ඒ අඩු කරගන්න මේ කතා බහ හරි වැදගත් හරිම ශාන්තයි හරිම හොඳයි හැම කල්යාණ මිත්‍රයෙම මේ ආකාරයට තමයි උදව් කරන්නේ කියලා අද බොහොම පිං. ඉතින් කාන්ති මහත්මිය මම ඔබතුමිය ජොමෙන්න අරා කුමාරණිය ඒ වචන දෙක තුන හරීම වැදගත් අපිට. හොඳයි කාන්ති මහත්මිය. ඔව් මම අරා කුමාරණිය කියපු දේවල් වලට මම ඇත්තටම එන්නයි. ඒ වගේම දැන් ලලිත මහත්මිය කියපු මේ දෙයට මම කියන ඉතින් තථාගතයන් වහන්සේ එකම මාර්ගයක් කියලා නෑ. එක්ක ස්කන්ධ වශයෙන් එක දකින්න, එක්ක ධාතු වශයෙන් දකින්න, එක්ක ආයතන වශයෙන් දකින්න, එක්ක පටිච්ච සමුප්පන්න වශයෙන් දකින්න කියලා කියලා තියෙනවා. ඒකට ඇත්තටම මම කියන මාර්ගය තමයි මුගක් වෙලාවට මම ලාක් බලන්නේ. දැන් අවුරුදු 40ක් විතර ධර්මය ඇහුවා. දැන් දැනුම එකතු කරගෙන මට ඇත්තටම වැඩක් නෑ කියලා හිතුණා. මම මගේ ආත්මය කියනක නැති කරගන්න ඕන කියන ආකාරයෙන් තමයි මම බලන්නේ. දැන් මට මේ ඇත්තට මේ දිනුව මට තේනවා. දැන් මම ඉස්සර කිව්ව විදිහට සමහරවිට මගේ කල්යාලනස්සෝ වැඩියට හිතන්න පුළුවන් මම මගේ ළමයි කියලා. දැන් මගේ ළමයි සමානට ඒකට කරයක් මගේ ළඟ තේනවා. අම්මා කියලා හත් කරලා මගේ ඩෝක් කියලා ඔක්කොම පිළිගන්නවා. මට පුළුවන් උපරිම විදිහට කන්න බොන්න හදලා ඔක්කොම කරලා බොහෝම සතුටෙන් මම ගත කරනවා මේ කට්ටියත් එක්ක. කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මම ඇතුලෙන් හැම මොහොතෙම එයලා හත් වෙන වාරයක් පාසල් මම හිතන මේකවත් හරියටම මේක ඒකත් කියන්නේ මට මම දෙත්තුන්ට මට මේක ඇති වැඩක් නැහැ. මෙයා මගේ නෙමෙයි. මම කියලා කියනකොට මට නැත්තම් මේකත් මගේ නෙමෙයි නං. කොහොමද මේ මම ඇතුලෙන් දරන්නේ මේක. මම කස්සරේට කන්න බොන්නේ අර තහදලා කිව්වා. ඒ වගේ මම සතුටුස වෙනවා මම එවැනි දැන් මගේ ලොකු පුතාට අවුරුදු 41යි අනිත් පුතාට 36 අනිත් පුතාට 33 මේ වෙනකම් කිසිම කෙනෙක් හිතක් විදවන්නේ නැතුව මම ඉන්නේ මේ ළමයි එක්ක. මේ කතාවේ තියෙනුනේ ධර්ම නිසා. මම මේ ධර්මයේ කිසිත් කරන තරම මගේ ජීවිතේ මේ විදිහට එන්නේ මම අල්ලගන්නේ නැතුව, කිසි කරන්නේ නැතුව මේ මගෙන් කෙරෙන යුක්ත කොහොම මම යාට සංගාමීලිත් නෑ. දැන් මේ ඉරිදත් ළමයි නේද? රැට. එතනට එනවා කියලා මට මැසේජ් එකක් එලා තියෙනවා. මම හොඳට කන්න බොන්න හදලා හිත ඉඳලා මම දැක්ක. නමුත් මම ගත කරන්නේ ඒ වගේ දෙයක්. ඒ කියන්නේ මම විතරම බලන්නේ මට හිත නෑ. මට හිත නෑ කියන එක. මම විතරම මගේ මම නැහැ කියන එක තේරුම් ගන්න මම ඒක ධාතු වශයෙන් බලනවා. විතරම හිතනවා මම මේ කෙටි සාදීම විතරම බලනවා. ඒ කියන්නේ මට කිසි මම සතුටුසම මම ඉන්න තැනක මට කිසිම කෙනෙක්ගෙන් කරදරයක් නෑ. මම හරියට භාවනා කටයුතු ඉන්න සල්සිතක මට මේ දෙකේ ඉන්න පුළුවන්. ඒ හැමදේම මම කිනේට ලැබිච්ච විපාකයක් විදිහට මම සලකනවා. ඉතින් ඒ වගේ අපි එකිනෙකා යන්නේ එකිනෙක විදිහට. දැන් රවිස් මහත්තයා වෙන විදිහට යන්න පුළුවන්. දැන් මම යන්නේ මේ විදිහට. දැන් අරහ කොණ්ඩාන්තේ තව විදිහට යන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි යන්නේ. මට ඒ විදිහට තමයි මට ඇස් කරන්න ඕනේ අපිට. දැන් පෙරවන් සරණයි රවිස් මහත්තයා කියන්නේ නැද්ද නැත්ද? සාදු සාදු චිත්‍රම මේ කාන්ති මහත්මිය බොහොම පිං. හොඳයි ශ්‍රීමති මහත්මිය මම ඔබතුමිට යොමු වෙන සාකච්ඡා මේ වන මම වැඩිමින් එකතුනේ. ඔව් අපි මේ තව ටිකක් වෙලා තියෙන නිසා සාකච්ඡාව ගෙනියන්න මම සිත්ත මහත්මයාට ඉස්සෙල්ලා දිල්රුක් මහත්මයාට කතා කරන්නම් ඔබතුමා ඉන්නවා නම් අපේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා දිල්රුක් මහත්මයා ඒක ආත්මාර්ථකාමී වගේ කියලා වගේ හිතනට ඒක තමයි මම හිතන්නේ තමයි තමයි කියන්නේ. වලාට අපි තුන ධර්මයේ දක්නවන එක අනිත් හැමෝටම ප්‍රයෝජන වෙනවා. මේක කරන්න බෑ අනිත් හැම දේවල් කරලා ඒක දැක්මයි තියෙන්නේ. සාමාන්‍ය තියෙන්නේ ඇස්තිය බුදුරෙක් මන්දනවා හරියට කියන විදිහට බුදුරෙක් සාලේ රැඳෙනා නම් ඊට සමාන්තර විශාල රහතන් වහන්සේ සංඛ්‍යාවක් විශාල සමාගාමි ප්‍රතිනියසක් සුබරණි ප්‍රතිනිය ඒ වගේ සෝවාන් ඵලයේ දහස්සක් සැගෑ ය තමයි අනාගාමි කෙනෙක් කියන්නේ නම් ඊට සීක් සමාන්තරව සක්දාගාමි සෝවාන් ආදී වශයෙන් මේක සෝවාන් පුත්කලෙක් කොහොමද ඊට සමාන්තරව ඒ පස්සු පස්සිකාමී ආදී වශයෙන් ඉතින් මම හිතන්නේ කාටද දවස් ගන්න පුළුවන් හොඳ දේ තමයි ඉතින් තමයි මම මේ හරි ඒක පොක්ක කරලා සත්‍යයක් අවබෝධ කරගන්න එක ඒක මම හිතන්නේ කාටක් කරන්න පුළුවන් උපරිම දෙයක් ඒක තමයි මට තියෙන්නේ ඉතින් අද සරච්චරි සැකලි ආශ්‍රද අධින සම්බන්ධ මංකනී සම්බන්ධින් කල්‍යාණ මිත්‍ර බොහෝ කරුණු මේ පස්කලාරින් මට විශේෂයෙන්ම කියලා අදහස් කරන්න දෙයක් ඇතුළත් කරන්න ඇයින් මේ විදිහ මතම වලින් බලන්න පුළුවන් කියලා හිතනවා මම දන්නේ ඇයි කියලා කල්‍යාණ මිත්‍ර පොඩි ළමයින් ගැන කියන්න අකමැති ඔබට මම දන්නේ කියන්නේ මම දන්නා වන්නම් දැකලා තියෙන සංසාරේ පොඩි ළමයි මේ කරදරකාරව මගේ යාලේ මිනිහනේ හරි දැන් මේක දුකකට තේරෙනවා මේ කොච්චර දුන්න කොච්චර කරත් ඉස්සනද ඒක මෙහෙන්වන්ස කෙනෙක් මට ඒක දැක්ක කොහොමද අපි මේ ඉන්දියන් මේ ෆන්ක්ෂන් පොඩි ළමයර මහැලිච්ච පොඩි ළමයර තියෙනවා දැන් ඉතිගේ වචනේ හොඳ නැති ඇති අර මං කියන්නේ සමායි නැති කරු කොච්චර ඉන්නේ දෙන්නේ එළියට ගියාද දැක්ක දැක්කද ඉන්නවා සමහරව ඕල් දන්න මගේ යාළුවෝ විශ්කම කට ඉස්සරහ යන්නේවත් නැහැ කරදරයි කියලා. අර අපේ මේ ඉන්දිය පහත් වෙන යෝගී කියලා තමයි මේ නිවස් වල කිව්වේ. අර අකීකට ළමෙක් වගේ මේකත් තියෙනවා. අරක දැක්කම මේකත් තියෙනවා. මේ තව එකක් දැක්කම මේකත් තියෙනවා. අනිත් මේ වගේ ඇති මේක තීරය වරදෙත් නැහැ. අනිත් මේ වගේ දැක් තමයි මම හිතන්නේ මේ ඉතින් මම දන්නේ ඒක ඒක ගන්න ගන්නට කියලා කිව්වේ. ඉතින් මට ඒක තමයි ඒක තිරන්න කියන්නේ කෙරුවන් සරණයි. අපි යමු යමු නිලන්ති මහත්මිය ඔබතුමියට කතා කරන්න අවස්ථාව දැන්. සෙලම දෙනාට පෙරවන් සරණයි. මම ඒක තමයි හිතන්නේ දැන් අපි ආශ්‍රාදය ආදීනව ආදී ආශ්‍රාදයක් තිබෙනවා ආදීනවක් දකින්න අපි දැන් නිස්සරණය කියන තැන අපි මේ දිවි ජීවිතේ ඉඳගෙන කොහොමද මේ නිස්සරණය කරා යන්නේ කියන එක තමයි මාත්මිය හිත හිත හිතේ. ඉතින් කාටිමාත්‍ය කිව්වා වගේ එතුමියගේ තැන නම් භාවනා කුටියට හා සමානයි කිව්වා. එතකොට එතුමියට නම් ඒක නිදහස කරන්න අපිට ගිහි ජීවිතේ ඉඳලා මේ මන්දන විශේෂයෙන්ම ඒක හරි අමාරු දා විශේෂම ලංකාවේ දැන් මම ඉතිහාසනේ ලංකාවේ මේ ලංකාවේ ඔබ දුවාක් කල්‍යාණ මිත්‍රෙ ඉන්නේ විදේශගතව ඉන්න එක මම හිතනවා හුරා පහසුවක් කියලා මේ ලංකාවේ ජීවත් වෙනාට වඩා ධර්ම මාර්ගයේ හැසිරෙන්නේ. බලේ තරමටම කාර්ය බහුලකම නෙමෙයි අනවශ්‍ය බැඳීම් ලංකාවේ තියෙන්නේ. ඒ වගේම මොනවා හරි සාද තියෙනවා මොනවා හරි පොඩි දෙයකට සාදයක් දාගන්නවා. ඉතින් අපි පෞල් වශයෙන් ඒවට සහභාගී වෙන අනිවාර්යයෙන්ම. ඉතින් ඔතෙන්දී කතා කරන්නේ මේ ඉතින් අපසල් සිද්ධ වෙන දේවල් හුඟක් වෙලාවට. ඉතින් ඕවන් මගාරින්න ගියහම අපේ පවුලක් තුළ රැඳෙන එක ඉතින් හුඟක් හරි අමාරු කාර්යයක්. දැන් විදේශගත වෙන්නකොට මට හිතෙනවා ඔබ කුමාලා ඔබතුමියලා ඒ හුඟක් දේවල්ින් අඩුයි කියලා දැන් දෙන ගතිය. ඒ කියන්නේ සීමා සහිතව දැන් ලංකාව වගේ තින් කිව්වත් කියන්නේ හුඟක් ඒ සම්බන්ධව ඒවා හරිය වැඩි. දැන් හලකොන් මාත්‍යක් කිව්වා එළියට බැස්සම කල්‍යාණ මේ ධර්මයේ ගැන කතා කරන කවුරුරි හම්බ වෙන්නේ කියලා. ඉතින් ඒක අහන්න සතුටක් ඒක. අපිට හිම නෙමෙයි. මේ බැස්සත් ඉතින් එළියට හිම හරිය අතලොස්සයි මේ ධර්මයේ ගැන කතා කරන. මතන් ඒකට සාක්ෂි තියෙන අසංග මුද්‍රණ මාත්‍යක් මේ ලංකාවේ මේ මාත්‍යක් දැන්න ඇති කොහොමද මේ ලංකාවේ විදිහ කියලා. දැන් ඔබතුමාලා හුඟක් වෙලාට කාලයක් ඇතුළේ ඉඳි නිසා මේව අඩු ඇති දැනුම ඉතින් අපිට ආශාරය දකිනවා ආශාරය වෙඳිනවා අපි ආදීනව දකිනවා. ඉතින් මේ යුග ජීවිතේ ගැන කොහොමද මේ විස්තරණයට යන්නේ අපි? දැන් බුද්ධ ධර්ම විතර භාවනාවට ගියත් අපි නැවතත් අර ගෙදර සීමාවේ කොටු වෙනවා. ආයතර පරිසරයේ තමයි. ඒ කියන්නේ එක වෙලාවකට පමණයි අපේ හිත. දැන් ඒක වඩා ගන්න ඕන කියලා ඇත්තටම අපි දැනගත යුතු ඒක ඉදිරියට. ඉතින් අර ඒ වගේ කොටු වෙච්ච තැනක තමයි මම දැන් ජීවිතේ ඉඳලා මට දැනෙන්නේ විස්තරණය ස්වාරණ අපි යා යුතුයි කියලා. ජීවිතේ අමෝනම් මට දරුවෝ දෙන්නේ කියලා තම විවාහ වෙන්න නැතුන දෙනාම ඉතින් ජීවිතේ වැඩකට ඉතින් ගොඩක් තියෙනවා. ඉතින් මට හිතෙන විස්තරණය තමයි යා යුතුයි කියලා මේ ජීවිතේ නම් අමාරුයි කියලා. ඉතින් අතා කාලෙදී ඒව ගැන හිතලා බලලා ඉතින් මේ වගේ තීරණ ගන්න ඕන කියලා මට හිතෙනවා. නැත්නම් අපි ගොඩෙල්මක් නැහැ කියලා ඉතින් මොකද ආයතර භාවනාවේදී තමයි කොටු වෙලා gedara තමයි ඒක කියනවා නේද ආයතේ ආශාදම් විඳිනවා අපි. ඒක ආධිනව දැක්කම ඒත් ඉතින් එතනින් එහාට යamak නැහැ. ඉතින් මේ කල්යම් මිත්‍ර ආශ්‍රයෙන්ම ලොකු සතුටක් ඉතින් ඒකෙන් අපි ගොඩාක් දැනවත් වෙනවා. අපි කොහේ කොහේ ඉඳලා කොහොම හම්බෙලාවද මම දන්නේ. පුදුම සතුටක් ඒකෙන් අපි දැනෙන්නේ. මටත් හිතෙනවා මේ ශ්‍රීමති මහත්මයා නැති නේ විස්තරනේ අපිට දුරදී කියලා පුළුවන් මහත්මිය නැත්නම් අපි යා යුතුද කොහොමද කියන එක. සර්වන් සර්ණයි. කතා කරන් කුමාරි මහත්මිය. සර්වන් සර්ණයි පුදුමනාතම මහත්මිය මට ආරාධනා කරන්නේ පොඩ්ඩක් කතා කරන්න කියලා. මොකද මේ මම පිටරට ඉඳලා ලංකාවට දැන් අවුරුදු 3ක් ඉඳන් ඇවිල්ලා ඉන්නේ කෙනෙක්ම අද දවසේ මට මේ ධර්ම සාකච්ඡාව අහන්න බොහොම කරදර බාධක නැද. මොකද නෑ වෙනවා මොකක් හරි දෙයක් බාධකයක් තමයි තියෙන්නේ. ඒ වෙලාවට ඇත්තටම පුදුම අනගාතයක් තියෙන්නේ. මේ ආස්වාදයේ ඇලිලා සිටින කුමාරි මාත්මිය අපිට ඇහෙන්නේ නැහනේ. කුමාරි මාත්මියගේ හඬ අපිට මේ දවස් ඇහෙන්නේ නැහැ. මොකක්ද දෙකනම් මම වෙන වෙලාවකට කතා කරන්නම් සමාවෙන්න. නෑ දැන් ඔය වෙන වෙලාවකට කතා ගන්නම් කියන එක ඇහුණා. ඉස්සෙල්ලා කියා ප්‍රකාශ කරගෙන ගියේ කියලා ඇහුන්නේ නැහැ. ලංකාවට ඇවිල්ලා බාධාත් එක්ක කටයුතු කරනවා කියන බවත් අපිට ඇහුණා. ඊට පස්සේ තමයි එන්නේ නැතු ගියේ. අපි ඔක්කොම මයික් මියුට් කරන් ඉන්න නැවත ලං වෙලා කියන්න. කෙටින් කවුරු කමන්නේ. හොඳයි මේ මොකද දැන් මට කතා කරන්න කියලා ආමස්ථානේදී බාධක බොහෝමයි. මොකද මේ ලංකාවේ නෑය වෙනවා විනාඩි දෙකෙන් දෙක වෙනවා මේ ගෙදරට නෑය. ඉතින් කතා කරගෙන ඉද්දිවත් මට මේකවටම සවන් දෙන්න අවස්ථාවක් නෑ. හරිම බාධක තියෙන්නේ. එතකොට හිතෙනවා මේකනම් මහාම මහ ලංකාව තරම් උතුම් රටක් නෑ කියලා අපි හිතුවට අපි මේකෙන් මේ ආස්වාදයෙන් වෙලිලා ඉන්න කට්ටියත් එක්ක එකතුළු ඉන්නකොට මේ නිස්සාරණේ හොයාගෙන යන්න හරිම අමාරුයි. ඒ කියන්නේ මගේ පරිසරේ මගේ අම්මා දැන් අවුරුදු 90යි. මම එයා බලාගෙන ඉන්නේ. එයාගේ දිහා බලාගෙන ඉන්නකොට එයා ධර්මයේ කවදාවත් අහක නැති ධර්මය දැන් කියන්න පටන් ගත්තා. හරිම මට සන්තෝෂයි. ඉතින් ඒවත් මම හදාගෙන ඉන්න අතරේදී මට මේ ධර්මයේ යොමු වෙනකොට සන්තෝෂා පිටපත් කරනවා කැමති නැති ස්වභාවයක් තමයි තිබුණේ. ඒ වෙලාවට මට ධර්ම සාකච්ඡා කරන්න මුස්තියන්නේ ඒකත් නම් කැමති. කොහොමරි ඒකත් සංජයගෙන යන ගමනක් තියෙක. ඉතින් ඒකත් කියන්නේ ගැටෙන්න කියන දියක් ඉතගෙන යන්න ඕන කියලා. ඒ ලෝකේ තියෙන හැම දෙයක්ම එකතු කරගෙන ඉන්න පස්සියක් ඒකත් කිය බලාගෙන ඉති බලාගෙන ඒ මාර්ගය යන්න අපි නැත්. කොච්චර හරි සම්පූර්ණ ඒක කුමාරි මහත්මිය අපිට මං හිතන්නේ හඳ එච්චරම පැහැදිලි නැති කමක් තියෙනවා අවසනාවකට වගේ ඔබතුමිය බොහෝ හොඳින් කාරණාව නිෂ්පත කරන බව පේනවා නමුත් ලයින් එක හඳ හොඳටම ඇහෙන්නේ නැහැ ඒ වගේ දනිතයි ලක්ෂ්මී මහත්මිය ඔව් ඔබතුමිය කතාන අග කොටස ඇහෙන්නේ නැතුව ගියා ඒ ඔබතුමිය කියපු දේවල් වල මූලික දේවල් අපිට අවබෝධ වුණා ගෙදර තියෙන අවිවේකේ නිසා ධර්ම මාර්ගයේ දෙන්න බැරි බව තමයි සඳහන් කරේ හොඳයි අපි ශ්‍රීමති මහත්මිය අපි ආසංක විතාන මහත්මයාට යොමු වෙමු කකමාරි මහත්මයා අපිට කියන සමා වෙන්න අපි ඔබතුමියත් එක්ක නැවත දවසක් සම්බන්ධ වෙමු ආසංක විතාන මහත්මයාට ඉතාම ගෞරවයෙන් යොමු වෙමු ගොඩක් භාවනා වැඩ කරන වලට සම්බන්ධ වෙන වශයෙන් සුරාදා ඉදිට අපි මේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ කොළඹ භාගයේ නමුත් ඉතාමතව දැන් ඔය කියන අපේ ශ්‍රී ලංකන් සමාජයේ ගොඩක් පවතින මොකද හැම වෙලාවම මනුන් දෙලයක් ගැන තමයි හොයන්නේ ඉතින් එතකොට අපි කොච්චර ඉක්ලියසීව ඉඳ බැලුවත් සමහර වෙලාවට අපිට කරදර කර කර යම්කිසි මේ ප්‍රදීප ඇහිීමේ අපේ ප්‍රවණතාවය ශ්‍රී ලංකික සමාජයේ තියෙනවා. නමුත් ඉතින් අපිට සතිය පිහිටවගෙන අපිට ඒව ඉන්ද්‍රිය සංවරයක් ඇතුව සිටියෝ මම හිතන්නේ ඒ වගේම ගැල වෙන්න පුළුවන් බොහොම යෝනිසු මනසිකාරය පෙළදරි කරගෙන අපේ ජීවත් වෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඒකට මුළුමනින්ම බැරි කමක් නැහැ. හැබැයි හොඳම ප්‍රමේ තමයි මේ අභියෝග වල අපි යෙදෙමින් අපිට සතිය පිටිපිට ගන්න පුළුවන් නම් මම හිතන්නේ ඒකත් හොඳ ව්‍යායාමයක් කියලා මට හිතෙනවා. මම පුළුවන් තරම් දුරට ඒවා මගේ ජීවිතයට අමුණ ගන්න මම උත්සාහ කරනවා. ඉතින් එච්චරයි මට කියන්න තියෙන්නේ. ඉතින් පරිසරය වෙනස් වුණත් පුළුවන් තරම් සතිය පිටිපිට වැඩ කරන්න උත්සාහ කළොත් මම හිතන්නේ අපිට බැරි වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා දරුවන් කරන්න. ඉතින් ඒක තමයි වගේ දුර යන්න ඕනේ අපි සිංහල භාෂාවෙන් ධර්ම දේශනා කරන පන්සලකට යන්න. අනිත් ඒවා තියනවාද කියලා මම දන්නේ නැහැ. ටිබෙට් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම මෙහි තියෙන ඩිමාන්ඩ් එකට අපි ඒ කටයුතු කරන්න ඕන රැකියාවල යෙදෙන්න ඕන ඒ ටැක්ස් වලට සරිලන තරම් උපයන්න ඕන. ඉතින් ඒ වගේ ගියහම ඒ වැඩ කරන තැන්වලදී හුඟක් ගැටීම් තියෙනවා. සිත් පීඩා එනවා. ස්ට්‍රෙස් එක එනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඒවැ මේ ඒ කියන්නේ ධර්ම මාර්ගයේ යන්න පුළුවන් පසුබිම අපේ හිතෙන් ඕන සකස් කරගන්න කියන එක තමයි මටත් කියන්න තියෙන්නේ. බොහෝ දුරට තියෙන අර ලංකාවේ නැති විවේකයක් තියෙනවා. අඩුවානේ දවසේ වැඩ නිම කරලා හැන්දෑවට ආවමවත් ඒ විවේකයේ තියෙනවා. මේ වාදා කිරීම වලින් අඩුයි. නමුත් අනිත් පැත්තෙන් තියෙනවා විශාල පීඩනයක් කියලා සඳහන් කරන්න පුළුවන්. ඒක තමයි මට තියෙන්නේ කියන්න. ඊළඟට කවුද තවත් කතා කරේ නැති කල්යාණ මිත්‍රය ඉන්නවනම් මේ පද්ම මහත්මිය ඔබතුමිය පද්ම මහත්මිය පද්ම මහත්මිය දැනු සම්බන්ධ වුණේ අපි ඊටමිට පොඩි වෙලාවක් දෙමු. ප්‍රසන්න මහත්මයාගෙන් අපිට අදහසක් ගන්න බැරුණා ශ්‍රීමති මහත්මිය. නමුත් එසේ නමුත් මම එක දෙයක් කියලම ගෙන අර අපේ ගෞරවයෙන් නිලන්ති මහත්මිය මේ මතු කරුණාවේ සත්‍යාවක් නැහැ කියලා නම් කොහෙත්ම කියන්න බෑ. මොකද ඔයගොල්ලෝ එකිනෙකාට එක බලපාන වෙනස් වෙන්න පුළුවන්. මම පාට පේනවා කතා බහ විදිහට අපේ දිලෘක් මහත්මයා ඊටමත්ම කපකිරීම කරලා මේ අම්මා අපිට යා යුතු තැනට කටයුතු කරන ප්‍රතිපදාවක ඉන්න මහත්මේ බබ්ද අදහස් කිව්වකින් අපිට දෙලලා දිනවා. ඒක ඉතාමත්ම සතුටක් මහ සාදු කියන වටින ප්‍රතිපදාවක තුමා ඉන්නවා. ඒ වගේම තමයි අපි අත්තම අදසකට යමුනේ මොනවද අපි වෙනස් වෙන්න ඕනේ කියලා. මම තව ටිකක් උසව ටිකකින් මතක් කරන මේ මෙල්බන් වලදී මුණ ගැහුණ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් අපිට ආහාර ගන්නකොට ආහාර ගත යුතු විදිය මේ ආහාරයේ රසයේ නොවිඳ ආහාර ගත යුතු විදිය ගැන එහෙම කිව්වා. එහෙම තමයි උන්වහන්සේලා පොහුණු කරන්න කියලා. ඉතින් මේ වගේ දේවල් එදා ඇහුවත් මට තාමත් ඒ විදිහට කරන්න බෑ. ඉතින් දැන් දෙනුනේ මතේ නිදාගෙන ඉඳගෙන කොහොම හරි වගේ ප්‍රතිපදාවන් වෙනස් වෙන්න ඕනේ. ඉතින් එතුමා ඒ වගේ කටයුතු කරන කෙනෙක් බොහොම සතුටුයි. ඉතින් එහෙම අය ඉන්නවා. ඉතින් එසේ නමුත් අපි දන්නවා දැන් මම උනත් අපි උනත් මෙහි කටයුතු මෙහෙම කරනවා. අපි මෙහි ඉන්නකම් හරිම ජීවිත වෙන හැලහැප්පීම් නෑ ධර්මයේ. මයි කතා කරන්නේ හවසට ගෙදරත් ඒ වගේ. ඉතින් හරිම හොඳයි. එසේ නමුත් මම ලංකාවට මාසෙකට නිවඩු ගියන් පස්සේ දේවල් වෙනස් වෙනවා මට. මගේ දේවල් වෙනස්. ලංකාවට ගියන් පස්සේ මට මේ විදිහටම නෙමෙයි මගේ දවස් ගත වෙන්නේ. ඉතින් එහෙම එකක් තියෙනවා. සමහර මට තියෙනවා ලංකාවේ කියනනම් මම මාව ඉස්සාම ලෙහෙසියෙන් මීට වැඩි කාම් ප්‍රවාහයට අල්ලලා ගනී කියලා. මොකද අපි හිටියෙත් හැදුනෙත් කාම් ප්‍රවාහයේ පැත්තේ යාළු හිත මිත්‍රාදී ඔක්කොම ඉන්නේ තැන්වල. ඉතින් ඒගොල්ලන්ගෙන් අපිට එන්න කියනවා ඒවත් එන්න මේකට මම ඔයාව මම හිතේ විශ්වාසයෙන් මාධ්‍ය පැත්තට සම්බන්ධ වෙනවා. ඉතින් දන්නවනේ මාධ්‍ය වල තත්ත්වය. ඉතින් මට මේ ඒ වගේ පැත්තකට යන්න තව අවකාශය. ඉතින් දැන් ගියම තේ කට්ටිය හම්බෙන්නේ මාධ්‍ය පැත්ත කියන්නේ විස්තූර්ණ තියෙන කලාත්මක දේවල් දිනන බොහොම ඇදලා ගන්න දේවල්. එහෙම ඇදින්න පුළුවන්. ඉතින් ඒ අද බලුන් පස්සේ මේකේ මේ මේ මේක නිකන් අපි අර පෙර කරපු කුසල් නිසා ඒවයින් යම් කිසි මට්ටමකට ඉවත් කළ මෙතන ගෙනා වගේ වෙන්න පුළුවන්. එහෙම පැත්තක් නැතුවම නෙමෙයි. ඒසේ නමුත් මෙහෙ ඇවිල්ලත් මේව ආව කියලා හැමෝම කරන්නේ නැහැ. කීයෙන් කී දෙනාද කරන්නේ? ඒ නිසා මේක අපිට එකපාරටම එක වචනයක් කියලා සාධාරණීකරණ කරන්න බෑ. ඒක එහෙමයි කියලා. නමුත් දෙපැත්තෙම තියෙනවා සත්‍යතාවයන්. මේ නිරන්තර භාර්මික කියපු දෙයත් අපි අගය කරනවා. ඒ වගේම හොඳයි අපි ප්‍රසන්න මහත්මයාට යොමු වෙමු. ඔබතුමාට පුළුවන් එකතුෙන් සාකච්ඡා කරන්න. ඉන්පසු සියමුදි මහත්මයා ඔබතුමේ කතා කරන්න. මට පොඩි වචනයක් කියන්න දෙන්න ඉස්සෙල්. හොඳයි අවසන් මහත්මයා. අපි ප්‍රසන්න මහත්මයාට යොමු වෙමු. සර්වසන්නයේ කියලා දෙනාට මැත්තටම බොහොම හොඳ සාකච්ඡාවක් ඔබ කියන්නේ. ඇත්තටම මට කියන්න තියෙන්නේ ඇත්තටම අර ලාටු වල හදපු කොල්ල බබා වගේ තමයි. ඉතින් අපි සංස්කාර පිටට ගන්නම ඉතින් අපේ කියන සිතුවිලි මාත් හැම දෙයක්ම ඉන්දියන්ට කෙලියට දාලා අපි ඇදලා අරගෙන සංස්කාර පිට වෙන භවයක් සකස් කරගන්න එක තමයි කරන්නේ. ඉතින් ලංකාවේ කියත් පොඩේ කියා හිටියත් ඒක එහෙමම තමයි. ඉතින් ඒක අපිට එකක අඩු කර ගන්න පුළුවන් අපිට මාර්ගයක් වශයෙන් සකස් කරගන්න පුළුවන් නිස්සාරණයක් කරගන්න පුළුවන්. ඇත්තටම සීලයයි ප්‍රඥාවයි සතියයි මතුලින් තමයි. ඉතින් සීලය කියන එක මම ලංකාවේ ඉන්නකොට රකින්න පුළුවන්කම සිද්ධ වුණා. මෙහෙතිත් රකින්න පුළුවන්කම තිබ්බා. තියෙනවා මේ හැම තැනකදී කරන්න පුළුවන්කම තිබ්බා. ඒ වගේම සතිය කියන එක ඇත්තටම සතිය කියන එක දැන් ලංකාවේදී බොහොම සුළු වශයෙන් තිබ්බේ. තේරුම් අරගෙන හිතේනේ කල්යාණ මිත්‍රය වැඩි හම්බුනේ නැහැ. හුඟක් වෙලාවට සූත්‍රට ගැන තේරුම් ගත්තම ධර්මයේ පිළිඹන්න. ඉතින් හුඟක් වෙලාවට මේ රටවල් වලට ආවහම ඒක ලේසි වුණා නම් තමයි එකයි අපිට හුඟක් කාල වේලාව තියෙනවර ලංකාව ගිහින් කලබලේ බස් එකේ යන්න පැය දෙකක් තුනක් යනවා කොළඹට යන්න පැය දෙක තුනක් යනවා ඉතින් නමුත් ඒක වුණත් අපිට සතිමත් කරගන්න පුළුවන් නැතන කල්යාණ මිත්‍ර සේවනය අවශ්‍ය අපේ අර උත්තම මේ ධම්මජීව ස්වාමීන් වහන්සේලා වගේ සතිය තුල තමන්ට ඉන්නේ කොහොමද තමන්ගේ දැන් මම නම් ඒ තුලින් කොහොම ප්‍රයෝජනගත දස් බුරුසුවෙන් ධර්ම දිනකට හරි මට දැන් සමාගලාට තේරෙනවා මගේ ඇඟේ කොහෙද ඇත්තා ඇල්ලුවේ ඇල්ලපු තැන මට සතිමත් ඇල්ලුවා නේද කියලා මට ඊළඟ මොහොතේ තේරුම් යනවා. ඉතින් ඒ විදිහට අපිට පුළුවන් ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ ධම්මජී ස්වාමීන් වහන්සේගේ ධර්ම නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේගේ කායන ප්‍රශ්නාවේ තියෙන මේ ඉරියාපතකබ්බේ සම්පජානකබ්බේ. ඉතින් මේවා ඕන කෙනෙක්ට ඕන රටකේ ඉඳන් කරන්න පුළුවන්. ඒක ඒ සීලේ රකින්න කියන එක වැඩි වැඩියෙන් රකින්න. දැන් මට මේ රටේදී මට ලොකු භාග්‍යයක් වුණේ මට ලංකාවේදී නම් ලේ දන් දෙන්න හම්බෙන්නේ නැකට නෑ මගේ රෝගීපත් යනවා. නමුත් මේ රටේදී මට 48 වතාවක් ලේ දන් දෙන්න පුළුවන්. සම්බන්ධ නැති මේ වගේ වාසනාවල් මේ රටවල තියෙනවා. ඉතින් මම ඒකම මේ අතිශයෝක්තියෙන් කියන දෙයක් නෙමෙයි. කල්ලාන මිත්‍රෙන්ට ඕන වෙලාවක ඒවා විතරනවා නම් අති උත්තරම දෙයක් මේ රොස්ටෙලියාව ගැන සුන්දරෙස්ටෙලිය හම්බුනේ. ඉතින් ඒ වගේ දේවල් අපිට මේ රටවල ඇත්තටම තියෙනවා කරන්න පහසුකම් වශයෙන්. නමුත් ඒ සීලය කියන එක දැන් ඇත්තටම අපි මහණ වුණා කියලා කියනවා මහණ වුණා නම් උගක් වෙනසක් වැඩි වශයෙන්ම තියෙන දවසේ රැට මේ කැමනෝ කණේක. ඉතින් ඒක අපිට සීලේ ඉඳගෙන ගෙදරුණක් කරන්න පුළුවන්. දැන් වෙසක් කාලෙට අපිට පුළුවන් බොහෝ වෙලාවට මාසයක් විතර වෙසක් පොහොට සතුමාන දෙකකට ඉස්සෙල්ලා ඊට පස්සේ වගේ අපිට පුළුවන් මේ අට සිල් ගන්න දස සිල් ගන්න තමන්ගේ ගෙදර අර සාටි මහත්තය කිව්වා වගේ තමන්ගේ ගෙදර තමන්ට පන්සලක් කරන්න. ඒක තමන්ගේ හිත පුළුවන් නම් බස් එකේ යනකොට හරි හිත තමන්ගේ ශරීරයේ තියෙන අවයව තුල බලලා තමන්ට පුළුවන් නම් ඒ සතිමත් වෙන්න. ඉතින් එතන ලංකාවේ නෙමෙයි කොහේ කියා පොකට් එකේ හිටියත් ඒක කරගන්න පුළුවන්. ඒක අර කල්යාණ මිත්‍ර සේවනයේ තුලින් තමන් සතිමත් වීම තමයි අත්‍යවශ්‍ය දෙමන් කරන්න තියෙන දෙනාට. සාදු සාදු අපි ඊටම ගෞරවයෙන් හලා කොමාර්ථ දෙමු වෙලා ඉන්නන්තර අපි චිත්තා මාත් පිටියෝ මෙමු ජී සිද්දේනා මේ වගේ මේ මැෂින් එකක් ස්ටාර්ට් වුණා. ඉතින් ඒක මොකද කරගන්න බෑ. ප්‍රසන්නිත්වයක් දෙකක් තියෙනවා මේ ඉදැක්ෂිය. මට මතක් වුණා ද්විතීය මහා නාම සූත්‍රය කියන එක. මේ ඒකේ තියෙනවා අන්තිම ඡේදයේ කොහොම කියන්නේ මම කාලය ගන්නෑ. ඔයගොල්ලෝ සමාලයට බලසින්නට බලා ගන්න පුළුවන්. අන්තිමට කියන මහා නාමයේදී පිටිමේ දේවතානුස්තුතිය යනුවේත් වඩන සිටියේත් වඩන හොන්නේත් වඩන හෝනේත් වඩන අර්මාන්තයේහි යෙදෙනේත් වඩන උත්තර සම්භාග සයනේත් වඩව කිය. අමුදරු පීඩා ඇති සයනේහි යෙදෙමින්ද වඩන්නේ කියන එක. සිටියේ ලොකු අයියා තමයි. ඒක වෙන බැරි නම් සුදානු කියන්නේ නැහැ. මේ ඒ සූත්‍රය හරි හොඳයි. ඒ සූත්‍රයේ අවධානයේ තම කියන්නේ ඒකයි මේ අනුස්මරණය කරන හැටි සූත්‍රය ඒක අනුස්මරණය තමයි කියන්නේ. ඒක වඩන්න පුළුවන්. මේ හරි විදිහට ඇතිව තුනක් කරන්න පුළුවන් කියන කලේ කරන්න ඕනේ කියන. තව එක කාරණයක් කියන්න තියෙනවා. අපි ඉස්සර මේ ධර්ම මාර්ගයට පෙළඹෙන්නේ ඉස්සර මම එකින් එකට ඉන්නේ ඒ කාම ලෝකෙ ඉදිරියට ගියා දැනේ. ඉදිරියට ගියා කියන්නේ හරකේ වල ඒ දුන්නා මේ කෝ බ්ලැක් ඇන්ඩ් වයිට් කියන්නේ ඒක ඒ කලර් කම්පියුටර් එකක් කොහොමද මේ කම්පියුටර් එක ලොකු වාදි ලැප්ටොප් එකක් ලැප්ටොප් එක දිහාම දකින්නේ නැද්ද ස්මාර්ට් ෆෝන් එකක් එන්නවරක් නැතුව කියන්නේ. ඉතින් ගිහින් ගිහින් දැන් ඉතින් ඒවල එපා වෙලා නිකන් ඉන්නවා. දැන් වයිට් සිගිට ඒවා දැන් සිගිට එන්නේ. ඉතින් ධර්මයේ මාර්ගයෙන් අපි මේ විදිහට ගියොත් ඒක සමානයි කියලා මට තේරෙනවා. එහෙම හරියන්නේ. ඒකට ඔස්ට්‍රේලියාවට යන්නෝ. ඔස්ට්‍රේලියාවේ මේ දැන් මේ දින ආරම්භය තමයි ඔස්ට්‍රේලියාවට ඇස්සියා. හරියි. සබෝධයක් තියෙනවා. එහෙනම් හැම විශ්වාසයක්ම තත්තාවක් තියෙනවා. එයාම කියන ලංකාවේ තියෙනවා. ලංකාවේ ඇයි කියනවා මේ මුකුත් කරගන්න බෑ. මේ බලන්නක මේ තියෙන දේවල් මේක උදෙන් උරි අර H1 I1 වගේ ඒවා කරගන්න බෑ. භාවනා කරන්න බෑ. ලස්සනේ කියන. ඉතින් මෙහෙම නෑ. මෙහෙම නෑ තියෙන. මේ ඇදය නෑ වේයෝ නෑ කොම්බි නෑ. ඉතින් ඒවා හොඳයි. ඉතින් ආරය තියෙනවා. ඉතින් මේ ඒ ගැනත් මේකල් බලන්නේ මේක හොඳයි කියලා. ඒ ආරම්භයේ අත සැරීම ගැනත් මම හොඳයි චිත්‍රමාත්‍ය ඔබතුමිට වෙන්න. දෙවියන් සම්මා හැමදෙනාටම මම තමයි අලුතෙන් එකතු කරන්න කියලා දැන නැහැ. මේක පොඩි සාරාංශයක් විදිහට තවත් සම්පූර්ණ කියනවා කියලා මට හිතෙන්නේ. හුඟා කීප දේවල් තේරුම් ගත්ත දෙයක් තමයි නිස්සරණ ශ්‍රාවණ යෑම ගැන අපි කතා කරනවා. නිස්සරණ ශ්‍රාවණ යන්න ඕනේ අපේ ඇතුළත. වෙන කොහේවත් දිහල නිස්සරණය සොයාගන්න බෑ. ඒ නිසා ඉන්න තැන මොකක් හෝ වේවා නිස්සරණය සොයාගෙන අපේ ඇතුළත ගියොත් යම් කිසි දුකක් ඇති වුණොත් ඒ දුක සංස්කාර පච්චයෙන් සිදු වුණා කියන එක. යම් කිසි දුක සම්බුති සත සංස්කාර පච්චය. මේ සකස් වීමත් මේක කොහොම වේවිදේතනි. අත්තන හොඳ නෑ, මෙතන හොඳයි, මෙතන හොඳ නෑ, අත්තන හොඳයි කියන්නේ. සංස්කාර කොහොමද සකස් වෙන්නේ? අපි කියන යෝනිසෝ මනසිකාරයෙන් බලන්න කියලා. එතකොට අපි දැක්කොත් මට මේ විදිහට මේ සංස්කාර සකස් වෙන්නේ ඇයි? මම හරි විදිහට දැක්කේ නැති නිසා. එන්න දකින්න ඕනේ සිංහයා වගේ ආපස්සට ගිහිල්ලා මේක කොහොමද වුනේ කියලා බැලුවාම අපිට තේරෙනවා සියල්ලම මේ දුක සකස් වෙන්න හේතු ප්‍රාශ්චයක් කියලා. සම්පන් පස්සපස්සය අපි ඒකේ දැකලා තියනවාද? ඉතින් මේක නිසා මේක උනේ අපේ සාමාන්‍ය පුරුද්ද තමයි ඕනම දුකක් ඇති වුණාම අපි ඒකට එළියට බහිනවා. එළිය තමයි ඔක්කොම තියෙන ප්‍රශ්න. කියලා අපි ඒකට තමයි අපි දොස් නැගෙන්නේ. නමුත් මේක සිදුවෙන්නේ මේ ඇතුලේ. එහෙමනම් නිස්සරණයේ සිදුවෙච්ච ඇතුලේ කියනක අපි දකින්නේ. ඒක දකින්න උඩ තත්ත්වයකට යන සිදුවු හොඳ උපමාවක් තියෙනවා. මේ අතේ තුවාලයක් නැත්තම් වසෙල්ලුවට කමක් නැහැ කියනවා. අතේ තුවාලය හොඳ කරගන්නයි අපි බලන්නේ. ඉතින් මේ අතේ තුවාලය හොඳ කරගන්න තියෙන ක්‍රම තමයි ඉන්නේ කොතනද කොහේ හිටියත් කමක් නැහැ. යම් කිසි දෙයක් සිදු වෙනකොට දැන් අපිට තේරෙනවා. හලක වුණහක් වෙනව විස්තර කළා දුන්නා මේ දුක කොහේ හිටියත් තියෙනවා. එතන හිතයක් අතරින් දෙයක් කොහේ හිතයක් දුකම තමයි. ඒ ඉස්සෙල්ලි කතා කරගෙන හිටිය කීයේ ඉතින් දුක නැති කරන්න බෑ. දුක නැති කරන්නේ නැහැ. දුක ඇති වෙන හැටි තේරුම් ගන්න ඕනේ සමුදය දකිනවා. මට මතකයි තවත් මහත්මයෙක් කිව්වා මේ සම්මුතියෙන් පරමාර්ථයට යන්න ඕනේ කියලා. ඉතින් සාන්ති මහත්මිය එතුමිය කියපු දේවල් බලනකොට එතුමිය ධර්මයේ දැකලා තියෙනවා ඉදිරි ජීවත් වෙන්න බෑ නිකන් කියලා කිව්වා. දැක්කහම තමයි මේ විදිහට හැදෙන්නේ. හේතුන් පටිච්ච සම්බුත හේතු බංග නිරුද්ධති. සද්ධාවිදී ඇති වෙනවා. සද්ධාව ඇති වෙන්න සුමුදු මහත්මයාගේ වසමාදී ඇති වෙනවා. සමාධි මාත්‍රිතකට තමයි ප්‍රඥාව ඇති වෙන්නේ. එහෙමනම් සමාධිය ඇති වෙන මොකද හේතු වෙන්නේ සීල. සීල සම්පූර්ණ කරගෙන අපිට මේවට යන්න කියලා කතා කරනවා අපි කියලා. සීල නිසා අපි කල්යනා මිත්‍රක කරපු තරමින් සතු කියන්නේ කියලා. ඒක ලොකු සත්‍යයක් තියෙනවා. අපි හැමදාම මේක අඳාඳ බලනවා. අපි එතන මේ ධර්මය දෙකක් කරගෙන ඉන්නවා. එන්න අපි ධර්මය දැකපු පුතේ අපි සතුට වෙනවා. අපි අඳ පිටින් ඉඳලා අද අපි දැනගෙන හිතනකොට සතුටෙන් බලන්න අපිට පුරුදු වෙනවා. එතන නිවීම නැති වෙන. එතන නිවීමක් නැති වෙන. මේ නැත්තම් සතුට වීම, කලකිරීම කියන තාස් නිවන ඈත් වෙනවා. ඒකෙන් ආසක්කක දුහුල්ල සම්පූර්ණයෙන් අපි බැලුවහම අපි දන්නවා අපිට මේ සංහාව නිකන් නැති කරගන්න කියන දේ. සංහාව ඇති වෙන්නේ කොහොමද? වින්දනය නිසා. ඒ වින්දනය ප්‍රතිශක්තිය පාච්ච නිසා. මෙව ඇත්තද කියලා තමන්ගේ ඇතුළෙන් සිදුවෙනකොට දකින්න ඕනේ. පාච්චයට හේතුන් කියන සලායතන කියලා දෙයක් පටන් ගන්න නිසා. ඒක ඇතුළෙන් නැති වෙනවා. නමුත් ඇයි අපි මේ අල්ලගන්නේ? එහෙමනම් මේකට හේතුන් කියන්නේ නාම රූප කියලා අපි යම් කිසි දෙයක් මේ අපේ දැනෙන බවෙන් දැනගන්න බලන අපේ ඇතුළේ සකස් වෙනවා. ඒකට මේකයි අපි දෙනුම් විඥානයක් කියලා දෙයක් තියෙනවා. මේ දැනෙන බව ඒකට හේතුන් පදික සංස්කරණයක්. අපි දන්නවා හය ආකාර විඥානයක් කියලා කොහොමද සකස් වෙන්නේ? ඇහැට රූපයක් පතිත වෙනකොට එතන විතයෙන් යනවා. ඒකට අපි කියන්නේ චක්කු විඥානය කියලා. ඒක එහෙන් දේවල් දැනගන්නවා. දැනගන්න දෙයක අපි කරුණ සකස් කරගන්නවා. මනෝපමන අපේති කරගන්නවා. ඒ නොදුක සකස් වෙනවා. අපි මේ දේවල් ආපස්සට දිගින් දැක්කොත් දැන් කිසි දෙයක් අපිට තේරෙනවා. මෙහෙම සිදුවෙන දේවල් මම මගේ කරගතියි. එතනයි අපේ මෝඩකම නැති වෙන්නේ. අපේ මෝඩකම නැති නම් මේක සංස්කරණය සිද්ධ වෙන්නේ නැහැ. සිදුවෙන හැම දෙයක්ම දකිනවා. මේක මේ මෙහෙමයි. මේක මම කරගත්තේ මේ සිදුවෙන සිදුවීම් දිහා මේ විදිහට දකිනකොට ඕනම සිදුවෙන දෙයක් අර අපේ තුවාලේ නැතුව වසන්නනවා වගේ අල්ලන්න පුළුවන්. ඊළඟට කතාගතයන් වහන්සේගේ ජීවිතය දිහා බැලුවා. උන්වහන්සේ සියල්ලෙන්ම අයින් වුණ කෙනෙක්. නමුත් උන්වහන්සේ හැමදාම මම කියන්නේ අවුරුදු 25 ජීවත් රජේතවනාරාමේ. අපි කවුරුත් දන්න ජේතවනාරාම හැදුවේ කොහොමද කියලා, මොනවගේ තැනක්ද කියලා. පූර්වාරාම හැදුවේ කොහොමද, මොනවගේ තැනක්ද? උන්වහන්සේ ගිහිල්ලා ගස්සට කියලා හිතන්නේ උන්වහන්සේ දේවල් පරිහරණය කරා. නමුත් උන්වහන්සේ ඇතුළේ තියෙනවා උන්වහන්සේ ඕනම වසකට අත දැම්මා. උන්වහන්සේ දැක්ක නිසා මම මෙහෙමයි සිද්ධ වෙන්නේ. ඒ මම කරගත්තත් මගේ කරගත්තත් තමයි මේ දුක ඇති වෙන්නේ. සාදු හැම කල්යාණ මිත්‍රකිට මේ තාම කියන කතාවකට හැම දිනාටම තියෙනවා ඉස්සන්න. එළුවන් තමයි බොහොම කින් ඉස්සාලියක් වුණා මේ හැම සාකච්ඡාන් වගේ කරුණු එකතු කරලා සමාලෝචනයක් කරා. බොහොම කින් ඇත්තටම ඒ ලංකාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට මම පොඩි දෙයක් මතක් කරලා දෙන්නම්. මේ ඔය තත්ත්වයේ අපිත් හිටියා, ඔය තත්ත්වයේ අපිත් ලංකාවේදී හිටියා ගත කරා. මගේ නංගි එහෙම තවමත් ඉන්නවා. ඉතින් එයා කරන්නේ කොහොම හරි මාසිකට දවසක් දෙකක් කෑම බීම ටික හදලා තියලා ගෙදරින් පිට වෙනවා. ගෙදරින් පිට වෙලා අසත්වක හරි විහාරස්ථානික හරි එයා ඒ දවස් ගත කරලා එන්නේ හවසට. අඩුගානේ ඒ වගේ දෙයක් හරි කරෝටින් සමන්ට ඒ කාල පරිච්ඡේදය තුල අර දිනපතා මාස දවස් 30 අවුරුදු 365ම කෙලෙස් හැදීමෙන් මේ නිදෙන්න පුළුවන් වගේ අදහසක් ආවා. පුළුවන් නම් ඒ වගේ දෙයක් කරලා බලන්න. ඉතින් එයා යන්නේ දවසේ 3 වේලම කෑම හදලා තියලා ඔක්කොම ලෑස්ති කරලා තියලා ඒකට එයා පාන්දර ඉඳන් නැගිටලා ඒවා කරලා එහෙම යනවා. ඉතින් ඒ වගේ මාර්ගයක් හරි යොදා ගන්න. මොකද උත්තාමස්ස ධනම්මස්සී ඉතිබාලෝ විහඤ්ඤති අත්තාහි අත්ත නොනාසෝ කුතෝ පුත්තා කුතෝ ධන. තමන්ට තමන්වත් නැති කල මොන පුත්තුද මොන ධනේද කියලා හැම තිස්සෙම තමන්ට අවවාද කරගෙන ඉදිරියට යන්න තමයි අපි කළ යුත්තේ කියලා මම කල්යාණ මිත්‍රතාවයෙන් මගේ අදහසක් ඉදිරිපත් කරනවා. ශ්‍රීමති මහත්මිය, අපි සාකච්ඡා ඉවර කරන්න මම ඔබතුමිට යොමු වෙන්නේ. ඊට පෙර අපි නිලන්ති මහත්මියට ගෞරවයෙන් යොමු වෙමු. එතුමිය ඒ ශ්‍රී ලංකාව පිළිබඳව මතුවුණු කාරණාව ගැන කීප දෙනෙක්ම අදහස් කියපු නිසා මම හිතනවා ඒක අපි යුතුයකමක් එතුමිට නැවත යොමු වෙන්නේ. මොකද ඒ වගේම අසංක මහත්මයාගුණ කියුණා ඒ කට්ටිය සතියකට වඩාක් කොහොම හිතන්නේ අර විපස්සනා වාදන මැදින් එකතු වෙලා බණ භාවනා කරන හැමදාමත් දැන් වැඩසටහනට එන්න තරම් උනන්දුවක් ඇති වෙලා කටයුතු කරන වැඩ කරන අයට තමයි ඒක අපහසුකම දැනෙන්නේ පේන්නේ. ඉතින් ඒ නිසා මම නිලන්ති මහත්මියටත් මොහොතක් යොමු වෙලා ශ්‍රීමති මහත්මියට යොමු වෙලා සාකච්ඡා නිමා කරමු. දැන් කට්ටිය ඩොක්ටර් මියල් හින්දා හොඳයි ඒක අවශ්‍ය. සර්වන් සර්නා නිලන්ති මහත්මිය ඔබතුමී ඉන්නවද? සර්වන් සර්නායි ඉන්නවා. බොහෝ පින් කල්යාණ මිත්‍රයන්ගේ මේ අවවාද වලට අවවාදම් සාසනා වලට ඇත්තටම උත්සාහ කළ යුතුයි. කීවාගේ කොහොම හරි හිත අධිෂ්ඨාන කරගෙන ඉතින් හැමදේම සිද්ධ කරගත යුතුයි කියන මතක් හිතුණා. එනතින් ඒ අනුශාසනා වලට ඒ වගේම තව දෙයක් කියනවා මෙහෙම අපි එහෙම විදිහ අර සමාජයේ එක එක නැති වෙලා යනවා. ඒකයි මම මට මෙතෙන්ද කියාගන්න ඕනේ. සමාජයට හුදකලා වීම වෙන්න ඕනේ මේ මේ විදිහට. දැන් ඒ සමාජය අපි දිනකම් අපිව ගණන් ගන්න. අපි වෙතින් අයින් වෙනවා. ඒක පාඩුවකන පොලක් විදිහට ඉන්නකොට අර පවුලත් එක්ක සහභාගී වීම නැති ගියාම අර උදාහරණයකට මම අනිත් හතර දෙනා එනවා මම අයින් වෙන්න ඕනේ එතකොට. මට ඒකයි කියාගන්න ඕනේ. නැත්නම් එහෙම මට මම තනියම මගේ දේවල් ටික මම වඩා ගන්න උත්සාහ කරනවා. මමත් ඒ කියෝ විදිහට වේලා තියලා ඔක්කොම කරලා දැන් මේ අසන් මහත්තයාගේ භාවනා මධ්‍යස්ථානයේ ගිහිල්ලා මුළු දවසම අපි අටේ ඉඳලා පහ වෙනකන් ගත කරලා ඒ වගේ වැඩසටහනක් කරනවා. මම කීයේ අර පොලක් විදිහට එකට ඉන්නකොට මේක ආත්මාර්ථ කරන ගමනක් කියලා තමයි මට හිතෙන්නේ. ඒක සමා තනියම යාලිතේ කියන එක. මම ඔක්කොම මේ මොහොම ඉස්සෙල්ලම කියනවා කල්‍යාණ මිත්‍ර සියලු දෙනාටම බොහොම පිං සේවා කරනයි. ඔව් සේවා කරනයි නිරන්තර වාර්මි බොහොම පිං. ඔව් ඇත්තටම ඔබතුමිය කියපු කාරණාව ඒක එහෙම තමයි වෙන්න ඕනේ කියලා අපිට නිතරම ඇහෙනවා අපේ පූජ්‍යපද ධම්මජසන් වහන්සේගේ දේශනාවල ඊපෙළත් මම අහගෙන උන්වහන්සේ කියනවා මේ අර උන්වහන්සේ කිව්වා ඒ වගේ මම මේ පසුගිය දසම මෙල්බන් ගිහිල්ලා සම්බන්ධ වුණා ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ඥානලෝක අමතුගේ දේශනාවට උන්වහන්සේත් කියන එකයි අර අනිත් අය මේ මේ මේකම මහ පිස්සෙක් කියලා හිත කියනවනම් මොකට මහ පිස්සු කියලා කියන තත්ත්වයට කටයුතු කරනවා අන්න ජයග්‍රහණය. ඒ කියන්නේ අනිත් අය පැත්තට විරුද්ධ පැත්තට යන කෙනෙක් බව පෙනෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක පෙන්වන්න කියනව නෙමෙයි. ඒම තමයි කටයුතු වෙන්නේ. ඒකට මිනිස්සු අනිමිස් ඔක්කොම වෙන කාම ප්‍රවාහය යනවා. ඒක තමයි නෝම් එක. නෝමල් කියලා කාටවත් හිතෙන්නේ. ඒක අනිත් පැත්ත යන එක්කෙනා පිස්සා. ඉතින් එහෙම යන විදිහ තමයි මිනිස්සුන්ට පේන්න දකින්න වෙන්නේ. ඉතින් ඒක අර අපිට වෙලා තින්නේ තාම අපිට කියන්නේ මට එහෙම මොබන්දර ඔබට වෙලා අපිට කාටවත් එහෙම වෙන්නේ නැහැ. අපිට තාම සූදානම් නැහැ මේ කඩාගෙන අනිත් පැත්ත හැරෙන්න. මොකද තාම අපිට අපේ නැති වෙන ඕනද කැඩෙන්න ඕන කැඩෙන්න නැහැ මිනිස්සු කොහොම හිතයිද එහෙම කරන එක හරිද මේක යුතුකම නේද? එහෙම ඔක්කොම දේවල් හිතනවා. ඉතින් ඒවට සම්මුතිය බෙදුවම හරි. නමුත් ඒ ඔක්කොම අපිව ගමන බාධා කිරීමට තමයි ඒ ඔක්කොම සිතුවිලි එන්නේ. ඉතින් ඒව කඩාගෙන ගිය උතුමාණන් ඉන්නවා. අපිට පේනවා අපිත් එක්ක මොකද කල්යාණ මිත්‍රයොත් මිතුරු මිත්‍රයොත් ඒ වගේ කරන අය ඉන්න බව දැන් අපි සාකච්ඡාවම් පෙරණා කීප දෙනෙම. ඉතින් ඒ අය මාවතට වේගෙන් යන බව සාදු සාදු. ඉතින් ඒ වගේම ජීවිත ඇදලා පැවිදි ජීවිතපත් වෙච්ච සමහර ස්වයං වාසලා තියෙන අනුභව පේනවා. එමම නෙමෙයි. ඉතින් එහෙම ඉන්නවා. බඳුන් අඳින නඳු මොකක් වුණත් එහෙම කරන. ඉතින් අපිත් අර හලාකෝ මාතෙක් කිව්වා වගේ පුළු පුළුවන් මට්ටමට අපිට තියෙන බැඳීම් තියෙන විදිහට පුළුවන් විදිහට ඒක කඩාගෙන යමු. කවදා හෝ වෙන්න ඕන නම් අනිත් මිනිස්සු අපි යමුතු මිනිස්සු හැටියට දකින්න තත්ත්වේ තමයි ඔක වෙන්නේ. වෙන්න ඕනේ. ඉතින් ඒකට අපිට යාළු දැන් ඉන්නවා කියන හිතාගෙන ඉන්න යාළු කියන කට්ටිය අඩු වෙයි. ඒවම වෙයි. ඉතින් එහෙම තමයි. ඉතින් එහෙම වෙයි. කෙසේ එක එක අයට විවිධ විදිහටත් වෙයි. එක විදිහට වෙන්නේකුත් නැහැ. කෙසේතත් අපි අද කළ යුද්ධය අද කරමු. අර හැම මොහොතෙම සතිය තියාගෙන කරන දේවල් කරන්න උත්සාහ කරන එක තමයි ඕනම් මේ වෙලාව හිතුවේ. විශේෂයෙන්ම මොකද ධම්ම ජීවහම් දුන්ගේ දේශනාවට නිරන්තරව දැන් සම්බන්ධ වෙනවා ඉස්සරටත් වැඩිය. ඉතින් ඒ වතුළුණුත් හැම වෙලෙම කියවෙන්නේ මේ ලොකු දේවල් ගොඩක් නෙමෙයි මේ වෙලාවේ සතිය. මේ වෙලාවේ සතිය සම්පූර්ණ වශයෙන් තමයි තුරට යොමු කරගෙන ඉන්න බලන්න කියලා. ඉතින් ඒක උත්සාහ කරනවා. ඒක නැති වෙනවා බොහෝ විට. අමොදත් ඉන්දියාවට ආරක් ගන්න නැවත එතෙන්ට ගේන්න බලනවා. ඒක ඉතින් භාවනාවට වාඩි කියලා පවස්තාවදී පවනා නෙමෙයි හැම වෙලෙම එහෙම ඉන්න උත්සාහ කරනවා නම් අපි මම රිසල් කියන්නේ යමක් කියන්න පටන් ගන්නකොටත් හැදුවේ ඒකයි. කොයි වෙලේ හෝ කාම ප්‍රවාහයකට මගේ හිත ගියා නම් ආස්වාදයකට ගියා නම් ඒ අර හිත මාතියා නොබලන ගාවක නොබලන ෂණේක. ඉතින් ඒ නිසා ඒ ෂණේ අවබෝධ කරගන්න පුළුවන් නම් මෙන්න මේ විදිහයි දුන්නේ මේකයි කියලා නැවතත් එතෙන්ට එන්නයි තියෙන්නේ. ඉතින් අර අලෝකමත්යක වගේ මහණුකු දැනුම් සම්බන්ධයක් පොතපතෙන් ඕනේ නැහැ. මේ විදිහට ඉන්නකොට හේතුඵල ධර්ම හැටියටම වැඩි යුතු ප්‍රඥාවක් තියෙනවා නම් වැඩි කියලා ඉන්නවා. හොඳයි. ගෞරවනීය ශ්‍රීමති මහත්මියෝ වෙනවා. අපි සාකච්ඡා නිමා කරමු ශ්‍රීමති මහත්මියෝ. ඒක ඔබතුමා විදර්ශනා වඩනවා කියන ගුණය තමයි මේකල දන්නේ කියලා තවන්නද කියන තේරුම් ගන්න. සාදු සාදු ප්‍රසන්න මහත්මිය අනේක වැඩපින් සාදු සාදු. පස්වමනින් කල්යාණ මිත්‍ර මිත්‍රයන්ට ඇත්තටම අපි සාකච්ඡා මණ්ඩපයට එකතු වෙලා අපගේ අදහස් සහ අත්දැකීම් බෙදා හදාගත්ත පමණයි අපිට අමාරුයි කෙනෙකුට උපදෙස් දෙන්න. විශේෂයෙන් එක එක්කෙනාගේ සමාජ තත්ත්වයේ ජීවන රටාව අනිත් කෙනාට වෙනස් නිසා ඉතින් කල්යාණ මිත්‍රතාවෙන් අපි ධර්මයේ උපයෝගී කරගෙන අදහස් ප්‍රමාණ කරගැනීමක් වශයෙන් තමයි අපි අද ධර්ම සාකච්ඡාව යෙදුනේ. ඉතින් මම හිතනවා මගේ ජීවිතයට බොහෝ ප්‍රයෝජනවත් දේවල් එකතු වුණා කියලා. අපිට මේ ආකාරයට ධර්මයේ බෙදා හදා ගැනීමට අවස්ථාවක් දීම ගැන බොහෝ කාලයක් තිස්සේ ඒ වෙනුවෙන් කැප වෙලා තවත් බොහෝ පිරිසක් මම විතරක් නෙමෙයි තවත් බොහෝ පිරිසකට මේ සේවය ලැබේවා, නිවන් මාර්ගය අවබෝධ වේවා, විමුක්ත වේවා කියලා හිතන කලන අදහසින් ඔයි දලුවත් මහත්මයා අපිට මේ වගේ දහම් සේවාවක් ලබා දුන්නේ. ඉතින් ඔබතුමාට ලෝකේ පුරා විසෙන සියලුම සවන්ත සිසිලත ශ්‍රාවක කල්යාණ මිත්‍ර මිත්‍රයන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. මේ සියලු පින් ඔබතුමා සතු ඔබතුමාත් අත්කර ගන්නා සියලු පින් බලෙන් ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ලැබේවා. ඇත්තටම ධම්මා ඖෂධ සමන්නත්ති කියලා කියනවා. යම් කිසි ඖෂධයක් යම් කිසි දෙයකට ගන්නවා නම් ඔබතුමාට ඒ ධර්මයෙන් ඔබතුමාගේ ඖෂධය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී සුවපත් වෙන්න යම හේතු වේවා. ප්‍රාර්ථනා කරන ආකාරයෙන් ඉතා සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ වේවා. ඔබතුමා අපට කල්යාණ මිත්‍රෙක් වුණා වගේම ඔබතුමාටත් නිවන් දක්නා ජාති දක්වා කල්යාණ මිත්‍රෙන්ම මුණ ගැහිලා සද්ධර්ම ශ්‍රවණය කරමින් ඉතා සුවපහසුවෙන් මේ නිවන් මඟ යාගන්න හේතු වේවා, වාසනාව වේවා. නිවන් දක්නා ජාති දක්වා නිදුක් නිරෝගී කායික මානසික සුවයෙන් යුක්ත දීර්ඝායුෂ ජීවිතයක් ලැබිලා සුවපහසුවෙන් ආරෂ්ඨානික මාර්ගයේ වඩා ගන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පවුලේ සෑම සියලුම දෙනාට දූ දරුවන්ගේ සියලු කටයුතු ඉතා සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙලා ඒ පැත්තෙන් ඔබතුමාට සහනයක් ලැබේවා. ඒ සෑම සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් නිවන් මාර්ගට යොමු වෙන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රයන් වෙනුවෙන් විශේෂයෙන් පරලෝකපත් දෙමව්පියන්තුළු නේද හිතන තුරන්ටත් මෙපින් බලෙන් සාසුව පහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ වේවා. අද දිනේ අපිට සාකච්ඡාවට සහභාගී වූ කල්යාණ මිත්‍ර මිත්‍රයන් සෑම සියලුම දෙනා බොහෝ දෙනෙක් අද සම්බන්ධ වුණා. වෙන වෙන වශයෙන් නම් කියන්න බෑ. චිත්තරාජපක්ෂ මහත්මිය, සේන මහත්මිය, ඇතුළු ප්‍රසන්න මහත්මිය, ඒ සෑම සියලුම දෙනාට සමාවෙන්න වෙන වෙනම නම කියන්න බැරි වුණාට අප්‍රමාණ කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඒ සෑම සියලුම දෙනාගේ සහභාගිත්වය අපිට ඉතාම වටිනවා. මේ කරනවා හැම අදහසක්ම අපිට වටිනවා. අපේ තියෙන අඩුපාඩු සකස් කර ගන්නත්, අලුතෙන් ධර්ම ඥානයක් ලබා ගන්න. ඒ නිසා ඔබ සෑම සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබේවා. මේ කරන්නා වූ සියලුම කුසලානිසංස උතුමෝ නිර්වාණ අවබෝධයටම පාරමිතා බවට පත් වේවා. නිවන් දක්නා ජාති දක්වා සද්ධර්ම ශ්‍රවණය කරන පුණ්‍ය භූමිවල ඉපදිලා කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබාගෙන සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න මේ කරන සියලු කුසලානිසංස හේතු වේවා, වාසනාව වේවා. පෞල්වල සෑම සියලුම දෙනාටත් දූ දරුවන්ගේ කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙලා ඉතා සුවපහසු මානසික තත්ත්වයකින් යුක්තව ජීවිතයේ අවසාන මොහොත දක්වා ගත කරලා තමන්ගේ ධර්ම මාර්ගය දියුණු කරගෙන පතන බෝධිවලින් නිර්වාණ අවබෝධය ලබන්න මේ සියලු පින් හේතු වේවා, වාසනාව වේවා. අප සෑම සියලුම දෙනාගේ නෑදෑ හිත මිතුරන් පරලෝකපත් සෑම සියලුම දෙනා මේ විශ්වය තුළ යම්තාක් පින් ලබාගෙන සුගතිගාමී වෙන්න බලාපොරොත්තු වෙන පින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ සෑම සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙලා දුර්ගති වල ඉන්න අය දුර්ගති වලින් මිදලා සුගතිගාමී වෙලා නිවන් ලබන්න මේ පින් හේතු වේවා, වාසනාව වේවා. සෑම සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. දැයි තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි. හැමදාම ශ්‍රීමති මාර්මී ඔබතුමියටත් අනේක වදප්පින් ඔබතුමිය වැනි වූ කල්යාණ මිතුරෙන් අස්රොඩ් ලැබීමත් අපේ වාසනාවක්. ඔබතුමියට